2014 වසරේ 10 මාසේ අද 21 වෙනිදා භාවනා වැඩසටහන මාතෘකාව ධර්මය දරන්නෝ කිසිවක් නොදරන්නෝය. මොකද්ද මාතෘකාව? ධර්මය දරන්නෝ කිසිවක් නොදරන්නෝය. මගේ ධර්ම දේශනාව කරලා ඉවරයි. හරියට තේරුම් ගත්තොත් ඔබ බණ අහලත් ඉවර වෙනවා, භාවනා කරලත් ඉවර වෙනවා, සංසාරේ ගමන් කරලත් ඉවර වෙනවා. ධර්මය දරාගත්තොත් එයා මොකද්ද දරාගන්නේ? කිසිවක් නොදරන්නෝ. කිසිවක් නොදරන කෙනෙක් වීමයි ධර්මය දරා ගැනීම කියලා කියන්නේ. මොනවද අපි දරාගෙන ඉන්නේ? ඇයි අපි ඒව දරාගෙන මේවා පවත්වගෙන යන්නේ? කෙලස් කියන වචනේ තේරුම මොකන්ද? කෙලස් කියන වචනේ තේරුම කෙලසනවා, විනාශ කරනවා, නැති කරලා දානවා කියන එකයි. ඉතින් තමන්වම නැති කරන දෙන දාන දේවල් නේ. ඒක කෙලස් වලට උපමාවක් දීලා තියෙන්නේ මල කඩ. ඒවා හැටියට මල කඩ, යකඩෙම හැදෙන මල කඩ යකඩෙ විනාශ කරනවා. ඔබ තුලම හැදෙන සිතුවිලි, තණ්හාව, තෘෂ්ණාව ඔබ විනාශ කරනවා, ඔබ වෙහෙසටපත් කරනවා නේ. මගේ හිත තුලම හට ගන්න තරහම මටම කරදරයක් වෙනවා. මගේ හිත තුළම ඇතිවෙන ඉරිසියාව මටම කරදරයක් වෙනවා. මගේ හිත තුළ ඇතිවෙන තණ්හාව මටම පීඩාවක් වෙනවා. අන්න ඒක නිසා උපමා කළා මල කඩ. මල කඩ මිනිස්සු නේද වැඩිපුර ඉන්නේ? ඈ, මල කඩ මිනිස්සු තමයි වැඩිපුර ඉන්නේ. ජීවිතේ අපි හොයන්නේ සතුට, සැහැල්ලුව. නමුත් සතුට සැහැල්ලුව තියෙන පැත්තෙන් නෙමෙයි අපි හොයලා තියෙන්නේ, නැති පැත්තක. කාන්තාරයක ගිහිල්ලා වතුර හොයලා තියෙන්නේ. මිරිඟුවකින් තමයි ජලය බලාපොරොත්තු වෙලා තියෙන්නේ. ඉතින් ලෝකෙට හම්බ වේද? ලෝකෙට හම්බ වෙන්නේ නැහැ. මිරිඟුවෙන් කොහෙද ජලය හම්බ වෙන්නේ? ඈ, මිරිඟුවෙන් හම්බ වෙන්නේ නැහැ. ඉතින් අද ඒ රැවටිීම තමයි මේ නිරවුල් කරගන්න උත්සාහ කරන්නේ. ඒක භෞතිකින් කරගන්න දෙයක් නෙමෙයි, ඒක අධ්‍යාත්මයෙන් කරගන්න දෙයක්. සමහර අය මේක භෞතිකව කරන්න හදනවා. එහෙම වුණාට එහෙම දෙයක් වෙන්නේ නැහැ. මාත් බස් එකේවත් යන සල්ලි නැතුව හිරපු ගහලේ තිබ්බා. එහෙම තත්ත්වයක් ඒකෙන් ඇති වෙන්නේ නැහැ. නේද? දැන් භෞතික දේවල් නැති කෙනා ළඟ තෘස්සාවත් අඩුයිද? එහෙම නෑ. නේද? භෞතික දේවල් වැඩියෙන් තියෙන කෙනා ළඟ තෘස්සාව වැඩිද? එහෙමත් නෑ. ඒක එයා ග්‍රහණය කරගන්න විදිය. ඔබ දන්නවද කොළඹ හොඳ පාඩෝහික යන ආඩම්බරෙන් ගමේ ඈත ගම්පලාන්තර තනමල්ලිල ඔය ඈතට යන ෆුඩ් බයිසිකලේ යනවා? අර ස්ටේ ලයිට් අනම්මනම් හයි කරලා මල් පොකුරක් ගාලා කාටවත් අත ගන්නවද දෙන්න අල්ලන්න දෙන්න පොඩි ළමයින්ට? මිනිහා ෆුල් අර පාඩෝ එකේ හයියම ගන්නවා යත් තේනවානේ. ඒක එහෙම තමයි. ඈ, ඒක එහෙම තමයි. අනුන්ගේ සාරේ අඳන් ගිහිල්ලා තමන්ගේ වගේ වෙණී හිටින්නේ? අනුන්ගේ මාලේ දාගෙන තමන්ගේ වගේ වෙණී හිටින්නේ? නේ අනුන්ගේ මුද්ද අරගෙන ගිහිල්ලා තමන්ගේ වගේ දාගෙන ඉන්නේ. ඇත්තෙන්ම කියනවා නම් ඔය දාගෙන ඉන්න ඔක්කොම ඇඳුම් ටික අනුන්ගේ. ශරීරයේ කියන ඇඳුමේ ඉඳලා ඇටකටු සෙට් එක තියෙන ඒකේ ඉඳලා අනුන්ගේ ඇඳුම් දාගෙන මගේ වගේ ඉන්නවා. මගේ වගේ පෙනී හිටිනවා. ඒත් ඇයිද කියනවා මේ මම මේ මගේ සාරිය මගේ මාළේ මගේ මේක කියලා පෙන්වනවා. මම හිත දන්න මේක මගේ නෙවෙයි කියලා. ඉතින් අහන කට්ටිය කිට් වෙලා කවන්ද ගන්නතේ මම මේ ගියානේ හදිසියේ මේ ඩුබායි කියන්නේ ඩුබායිගේ පෙරහැගෙන එගෙන වෙන වැඩේ. ඒ වගේම තමයි මේ මාස් ශරීරයේ සහිත මේ ඇටකටු සෙට් එකක් දාගෙන අපි හිතනවා මේ මම දහාට විස්ස විසි පහ තිහ විතර වෙනකම් වයස කියන්න කැමති. එතනින් පස්සේ කියන්න කැමති නෑ. එතනින් ගියා අඩු කරලා කියන එව නැත්තම් කියන්න තුව ඉන්නවා නේ. දැන් පොඩි කාලේ අවුරුදු 16 වගේ එනකොට රැවුල එනකොට හරි ආසය කන්නඩෙන් ඇල රැවුල් ගස් දෙකක් ඇවිල්ලා හරි තමයි ලොකු කෙනෙක් එන්න යන්නේ. රැවුල වැවුනට පස්සේ රැවුල දකින්නකොට ශික්කිතර වැවිලා මේ කපා ගන්නවානේ. ඊට පස්සේ රැවුල කරදරයක් එනවා. දැන් මුල් කාලේ රැවුල සන්තෝෂය පස්සේ රැවුල කරදරයක්. නේද වාන්තේ? පස්සේ රැවුල කරදරයක් එනවා. ජීවිතේමයි මුල් කාලේ ශරීර ශක්තිය තියෙනකොට හරිම වටිනාකම ජීවිතේනේ. ලොකු ආසාවක් තියෙනවා. ඒක අබල දුබල වෙනකොට හරෙන් මෙහින් යරි විරි ගන්නකොට දිරත්‍ර කරත්වයගෙන දැන් මේක වැඩන්නේ. දැන් මේක කිසි වටිනකමක් නැහැ. එහෙම තව ටිකක් දිරාපත් වෙනකොට හිතෙන්නේ දැන් නම් මලක් කවන්නේ මේක දාලා ගියාට කවන්නේ කියන අදහසට එන කට්ටිය ඉන්නවද නැද්ද? එනවා. මේ අදහසකටත් එනවා. සම්මුද කය දිරා යෑම නිසා පැවැත්වීමේ අපහසුතාවය නිසා. පැහැදිලිනේ? ඔව්. ඊළඟට මේ රටේ තව පිරිසක් ඉන්නවා තමන් මැරිලා හරි අනුන්ට අවංකකම පෙන්වන්න උත්සාහ කරන පිරිසක් ඉන්නවා. තමන් මැරිලා හරි අම්මා තාත්තා අඬවන්න කල්පනා කරන පිරිසක් ඉන්නවා. අර පොළොන්නරුව ළමයි 6 දෙනෙක් මොනවද කෑවනේ? ගස් කිඩි වර්ගයක් කාලා මැරෙන්න හැදුවා. ළමයි එක්කෙන්ද දෙන්නෙන්ද මැරිලා තව කීප දෙනෙක් ඉතුරු වුණා. ළමයින්ගෙන් ඇහුවා මොකද ඔයගොල්ලෝ කාලා මැරුනේ? අම්මලා අඬවන්න, ටීචර් අඬවන්න, ටීචර් අස් කරවන්න පන්සල ඉස්කෝලේ. අපි මැරිලා හරි අපි ටීචර් අස් කරනවා ඉස්කෝලේ කොහොමද වැඩේ? ඒ නිසා මේ ඇත්තන්ට ගෙනල්ලා ජපානයේ නිෂ්පාදිත මොලයක් හයි කරන්න ඕන. මොකද මේ මැෂින් එකකින් වැඩ කරන එක දැන් අර හදවතත් වෙන අලුත් වැඩ කරන ඕනේ මැෂින් එකකින්. ඒ වගේ මොලේත් මොනවා හරි අර බ්ලඩ් ප්‍රෙෂර් කරලා දෙන මැෂින් එකක් හයි කරා නම් ඔය අත්තන්ගේ මොලේ ඒගොල්ලන්ගේ වැඩෙනවා. ඉතින් මෙතන ඉන්න අයට කියන්නේත් එහෙමයි. ටිකක් ගොටු කළ වැඩිපුර කන්න. උගුණ යන කන් වස ගාපු නැති ඒවා කන්න හොදේ. හොඳට සෝදලා පවිත්‍ර කරලා කන්න යන. යෝග ව්‍යායාම වගේ දේවල් කරනවා නම් කරන්න. ටිකක් දවසකට සැරයක් ඔළුවෙන් හිටගෙන ඉන්න පුළුවන් නම් ඉඳගෙන ඉන්න මොළයට ලේ බහලා ඔළුවේ ක්‍රියාකාරීත්වය මනාව ඇතිවලා අර මනසේ ඇති වෙන දුර්වලතා මනාව පාලනය කිරීම සඳහා තමන්ගේ ඥානයේ ශක්තිය කියන එක භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. ඒ මොළයේ ක්‍රියාකාරීත්වය අත්‍යවශ්‍යයි. මොකද මේ මනුෂ්‍යාත්මය කියන එක භාවිතා කළා තමයි පදනම් කරගෙන තමයි නිවන් දකින්නවයි කියන එක කරන්නේ. එහෙම නැතුව මේක ඉබේ දකින්න බෑනේ. යෝනිසෝ මනසිකාරය තරම් උපකාරක ධර්මයක් තවත් දකින්නේ බුදුහාමුදුරු නිවනට. තේරුණානේ? ඔබ භෞතිකව සමාජයේ දියුණු වීමටත් තියෙන්නේ නිර්මාණශීලීත්වය සහ යෝනිසෝ මනසිකාරය. සම්බරව ජීවිතය ගෙන යන්න. එහෙනම් ඔබට යෝනිසෝ මනසිකාරයේ තියෙනවා නම් ඔබ භෞතික ජීවිතයේ සාර්ථක කෙනෙක් වෙනවා. තියෙනවා. සමහර වෙලාවට භෞතික ජීවිතයේ සාර්ථක වෙන්න යෝනිසෝ මනසිකාරය ඕනේ. ඒකට ඕනේ. යෝනිසෝ මනසිකාරය ඕන පෞපින් බේරගෙන හොඳ නරක බෙදගෙන සාධාරණත්වය මුල් කරගෙන ඉස්සරහට යන්න. එහෙම නැතුව යන්න පුළුවන් ක්‍රමවේද ඕන තරම් තියෙනවා. එතකොට ඒ යෝනිසෝ මනසිකාරය නැතුව යන ඒවාට වෙන්නේ මොකද කියලා අපි සමාජයේ දකිනවා. එකක් ඒගොල්ලන්ගේ මනසින් දුක් විඳිනවා, අනිත් එක තමයි සසයෙන් දුක් විඳිනවා, ඊළඟට තමයි සමාජයෙන් දුක් විඳින සිද්ධ වෙනවා. ඒ නිසා යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව කටයුතු කරන එක තමයි වැදගත්. නිතර මහන්න මං කවුද? දැන් මේ විඳගෙන ආන්න මං කවුද? තමන් අහන්න මං කවුද කියලා. මෙතෙන් දවසක් ඇහුවේ ඔබ කවුද, ඔබ කොහේද, කොහේ ඉඳලා ආවේ, කින්ද මන්ද, කොහෙද ගෙවල්, කොහෙද ඉස්කෝලේ ගියේ, කොහෙද වැඩ කළේ, එහෙමද අපි ඇහුවේ නේ. දැන් අහන්න මේ මං කවුද? නිකක් වෙලා අහලා පොඩ්ඩක් කතා කරලා බලන්න, උත්තරයක් ගන්න බලන්න. මේ ඇත්තට මං කවුද? මම කවුද? මගෙන් පිළිතුරු බලාපොරොත්තු වෙන්නේ නැතුව ඔබෙන් ඔබ පිළිතුරු ලබා ගන්න. ඔබ මහන්න. කෙනෙක්ගෙන් අහනෝ වගේ මහන්න, කීප විටක් අහන්න, උත්තර දෙයි. හොඳයි, මම කවුද කියලා අහුවාම මොකද්ද දෙන උත්තරේ? කියන්න බලන්න. එක වචනෙන් කියන්න, දෙකෙන් කියන්න, මොකද්ද ලැබෙන උත්තරේ? කෙසේ නෝයම් තව? කෙනෙක් නෑ කියලා හිතනවා. තව? අවිද්‍යාව නිසා තණ්හාවෙන් හැදෙන මිරිඟුවක්. තව? සිතවිල්ල. මම කියන්නේ කවුද? සිතවිල්ල. කයි අලුතින් ආපු කියන්නේ දුන්නු පිරිසක් කියන්නේ. ඔව් කියන්න බලන්න. අනිත් කවරෙක්වත් නොවේ කියන්න බලන්න. ඔයි පුතා සිතුවේල් නම් පිටුපස්සේ ඉන්න වෙනතුනුත් කියන්න බලන්න. දැන් ඕකට මං උත්තරයක් ගන්න ඕන. මගෙම ඉතින් තාම මගේ ළඟ ඕකට උත්තරේ නෑ. දැන් මාත් උත්තරේ හොයලා ගන්න ඕන ඕකට. මම අහන්න ඕන මං කවුද? භෞතික අපි පුරුෂයෙක් වෙයිනේ, එහෙම නැත්නම් ගැහැණියක් වෙයි. නාම මාත්‍රික, අර නම තියෙනවනේ ඇඳුම්පතේ තියෙන නම, නාම මාත්‍රික අහවල් පුජ්‍යලයා. ඒක තමයි සම්මුති දැනීම. ඊළඟට අපි පරමාර්ථ දැනීම හොයාගෙන යනවා. තියෙන හැම දොරකටම තට්ටු කරලා බලමු. Anybody here? අවුද මෙහි ඉන්නේ කිසි සද්දයක් නැහැ. සැබෑම ආරණ්‍ය, සැබෑම ශූන්‍යාගාරය, සැබෑම නිදහස් ස්ථානය. එක තමයි තමන්ගේ නිවහන. දෙදෙනෙක් නෑ. නමුත් ලෝකේ ගොඩාක් අයගේ ගෘහේ දෙදෙනෙක් ඉන්න. කවුද? මම කියන තැනත්ත කසාද බැඳලා ඉන්නවා මගේ කියන එකනත් එක්ක. මම සහ මගේ කියලා දෙන්නේ හැම කෙනෙක්ගේම ගෘහය තුල ජීවත් වෙනවා. ඒ කියන්නේ අධ්‍යාත්මික ගෘහය තුල ජීවත් වෙන දෙන්නේ ඒ කවුද? මම, මගේ. අපි කතා කළොත් කතා කරන්නෙම මම කියන එක ඇත්ත වශයෙන්ම පාවිච්චි කළාට මනනේ මම මන මවාගත් මම මම කියන්නේ ඒක. මම මාව මවාගෙන මම මාව නිර්මාණය කරගෙන ඉන්නවා. කොහොමද? අවිද්‍යාවෙන්. විද්‍යාවෙන් මමෙක් මවා ගන්න පුළුවන්කම නැහැ. මේ ශරීරේ මමයි කියලා කියනකොට මේකේ අයිතිවාසිකම් කාර්ය ටික ඔක්කොම අරගෙන යනවා. අරන් ගිහපගම ඈ දැන් හරියට ඔය ගුවන්තොට පොලකාරි බස් නැවතුම් පොලකාරි ඉන්න ගමන් අනුන්ගේ බෑග් එකක් තමන් අල්ල ගන්න වැරදිලා හරි ගෙනියන්න එක පාට එක වගේ කියලා නේ. එක පාට මොකද කරන්නේ? අයිතිකාරය දැක්ක ගමන් ඔහොග මගේ බෑග් එක පිස්සු කරලා මේ තියන යනවා කියලා අරන් යනවා. ඒ වගේම තමයි මෙතනත් මම කියලා කියනකොට එක පාරටම ඔව් ජලය ඇවිල්ලා යාගේ කොටස් ටික අරන් යනවා. වාතය ඇවිල්ලා යාගේ කොටස් ටික අරන් යනවා. මහ පොළොව යාගේ කොටස් ටික අරන් යනවා. උෂ්ණේ රස්නේ යාගේ කොටස් ටික අරන් යනවා. ඊට පස්සේ මොකද ඉතුරු වෙන්නේ? එයා අරගෙන ගිහිල්ලා මොකද කියන්නේ? දැන් කියපන්කෝ මම කියලා. කවුද කියන්නේ මේ පඩවි ආපෝ තේජෝ වායු කියන භූතය හතර දෙනා ගිහිනෝ ඒ ටික ඒගොල්ලන්ගේ ටික අරගෙන දැන් කියනවා මම කියලා. දැන් කියන ඕන තරම් කොහොමද වැඩි? එතකොට මොකද කියන්න තියෙන්නේ? එතකොට කියන්නේ අනේ සමාවෙන්න මම මේ දෙක කාලය දන්නේ නැතුව කිව්වේ මේ මට ඔක තේරුමක් තිබ්බේ නැහැ. ඒකයි එතන මේ තත්ත්වේ මම එහෙම හිතාගෙන සිටියේ කියලා. ඒ නිසා ලෝකයේ මෙවුන්කාර දෙයියෙක් හොයනු මේක පහළ වුණේ කවද්ද කියලා හොයනෝ. මෙතන මමෙක් නැති තැන මවන්නේ කොහෙද? මමෙක් නැති තැන මවන්නේ කොහෙද? මිනිස්සු ජාතිය මවා ගත්තා, ආගමක් මවා ගත්තා, සංස්කෘතියක් මවා ගත්තා. අපිට කියන්න පුළුවන් ද ආගම තුල හරි දෙයමයි වෙන්නේ කියලා? නෑ. වැරදි දෙයමයි වෙන්නේ කියලා කියන්න බෑ. සංස්කෘතියක් තුල හරි දෙයමයි වෙන්නේ කියලා කියන්න පුළුවන්. අවුරුදු උත්සවයේ තුල හරි දෙයමයි වෙන්නේ කියලා අපිට කියන්න පුළුවන්ද? බූරුව ගාගෙන පීයනුම් ගාගෙන ගාගෙන බීගෙන නේද අර සත්ව හිංසා හේමී කරගෙන අනවශ්‍ය තරඟ වලට මිනිස්සු දාලා හෘදා බාධා ඇදිලා heart attack කාරිය දුවන්න ගිහිල්ලා මැරිලා නේ ඈ අමාරලට තියෙන කොලෙස්ටරෝල් තත්ත්වේ සීනි තත්ත්වේ නගගෙන තියෙන දේවල් විේදම් කරගෙන කෝටි ගානක රචින්න පුච්චලා ගමන් දියුණු කරන්න පුළුවන් සල්ලි නේ. අන්නන්න අර ටොක් ගන්නකොට හදේ මොකක් හරි ඒකට ඇති මිනිස්සුන්න මොකක් හරි වින්දනයක් නේ ඒක තමයි. නැහැ මේකක් ඉතින් කමන්නේ නැහැ. ඉතින් කරන්න ඕනේ උපන්නා වූ මනුෂ්‍යයා මොනව හරි කරන්න බෑ. තේරුම් අරගෙන ඒ ගමන යනවා නම් සැනසිලිදායක ගමනක් වෙනවා. දැන් භෞතික ප්‍රතිපත්ති ටිකක් වෙනස් කරයි කියලා අධ්‍යාත්මික නිදහසක් වේද? ඔබේ තියෙන ගෙවල් දොරවල් ටික ඔක්කොම ලියලා දීලා ඕන දැන් මට මුකුත් අයිති නැහැ. මං ඕන කැලේකට යනවා කියලා කැලේට ගිහිල්ලා ඉන්න බලන්න. කිසි වැඩක් නැහැ. ඔබට ඔබ තුල නිදහස සදන්න පුළුවන්කම තියෙන්නේ ප්‍රඥාවෙන්. අපි ආයෙ අර මුල මාතෘකාවටම ආයෙන්නේ ධර්මයේ දරන්නෝ කිසිවක් නොදරන්නෝ. මේ හැමදාම කියන්නේ මේකනේ මේ කතාවමයි කියන්නේ කිසිවක් දරන්න එපා. එතකොට ආයෙ හැමදෙරු කියන්නේ නිකන් ඉන්න කියලානේ. ඉතින් නිකන් ඉන්නවා කියන්නේ දරා ගැනීමක් නේ. නිකන් ඉන්නවා කියන්නේ පාලනය කිරීමක්. නිකන් ඉන්නවා කියලා කියන්නේ කන්ට්‍රෝල් එකක්. නේද? නේ නේ. දැන් සංකල්පවල දෘෂ්ටිවල අතරමං වීමක් තමයි ලෝකෙ තියෙන්නේ. ඒක හරි නෑ මෙන්න නියම බණ රියල් බණ කියලා ඒක දෙනවා. ආයි තව තැනකට ගියාම ඒක මොන බොරුවක්ද? මෙන්න බණ, මෙන්න පොත, යන්න මෙන්න පොත වඩන්න. ඔයා ගිහිල්ලාද තියෙන්නේ? නෑ මම යන්න හිතන් ඉන්න, තාම ගියේ නෑ. ඔයා යන්නකො ඉස්සෙල්ලා. එතනත් එහාට තව ගියාම කියන ඌව එකක් කරන්න එපා. මේක වෙනෝම් එකක් වෙන්නේ එහෙමයි. ඒ හැම දැනදීම වෙන්නේ මොකන්ද? අපිට අපි සංකල්පවලම පටලැවෙනවා. ඒ නිසා සරලයිනේ මේ බුදුරජාණන් වහන්සේ කියපු වචනේ සබ්බේ සංඛාර අනිච්ච. ඔය සංකල්ප කියන්නේ සංස්කාර, දෘෂ්ටි කියන්නේ සංස්කාර, විඥාන කියන්නේ සංස්කාර, නාම රූප කියන්නේ සංස්කාර, සලආයතන කියන්නේ සංස්කාර, ඈ ස්පර්ශ කියන්නේ සංස්කාරක. මොනවද සංස්කාර නොවේ තියෙන්නේ මට කියන්නේ? මොකක්වත් නැහැ. සබ්බේ සංඛාර. ඉතින් මොකද කරන්නේ? ඒ දේවලුත් හරන්න, මේ දේවලුත් හලන්න, අනාගත දේවලුත් හලන්න කිසිවක් නොදරන්න ඕය. ඒක ලේති පාසු කාරණයක්ද? ලේති පාසු කාරණයක් නෙමෙයි. ලේති පාසු කාරණයක්. එදා අඤ්ඤා කොණ්ඩඤ්ඤ ඒ කොණ්ඩඤ්ඤ හාමුදුරන් වහන්සේට කියනකොට දේමේ අන්තා බබ්බජිතේන නසීවිතම්මා කියලා කියනකොටම අන්ත දෙකෙන් නිදහස් වෙලා අකුප්පාමේ චේතෝ විමුක්තිය. මේ චේතෝ විමුක්තිය කියනවා ඈ සියල්ලගේම නිදහස වූ චේතෝ විමුක්තියක් ඇති කරගත්තා. ඒක මොන තරම් ගැඹුරුද? දුටු දේ දුටු පමණයි කියනකොටම ජීවිතේ වෙනස් වුණා. අපේ අය දුටු දේ දුටු පමණයි කියලා මොකක් දෙයක් හදාගෙන කියවනෝ කියවනෝ කියවනෝ ඔබ හිතන්නේ හරියට තේරුම් අරගෙන කියනවා කියලාද? නෑ. හරියට තේරුම් ගත්තනම් ඒත් රහත් වෙනවා. එනනේ දුදු දේ දුදු පමණයි කියන එක හරියට තේරුම් ගත්තනම් එයා එයත් රහත් වෙලාම තමයි නතර වෙන්නේ. ඒ තරම් ගැඹුරු කාරණයක්. හැබැයි අපි පද පරමයිනේ පොතේ කියලා දුන්නාම හා මේක තමයි සත්‍ය. කවුරු හරි කිව්වහම මේක තමයි සත්‍ය. තමන්ට තේරිච්ච විදිය සමහරවිට පොතේ තියෙන වෙන එක. නමුත් තමන් තේරුම් ගත්ත විදියට එයා කියනවා ඒක තමයි මේ පොතේ තියෙන්නේ කියලා. කට්ටිය කියන්නේ මේ මේ මේ ත්‍රිපිටක ධර්මයේ මේ මේ මේ තමයි සත්‍ය කියලා කියන්නේ. එයා ත්‍රිපිටක ධර්මයේ තේරුම් අරගෙනද? නැහැ. එයාගේ සංකල්පයට අනුව ත්‍රිපිටක ධර්මයේ දිහා බලාගෙන එයාගේ සංකල්පය හරි කියාගන්න එකයි එතන තියෙන්නේ. ත්‍රිපිටක ධර්මයේ එක සූත්‍රයක් තේරුම් ගත්තා නම් එයා රහතන් වහන්සේ කෙනෙක්. එයා මාර්ගඵලලාභී කෙනෙක්. තේරුණා නේද? එතකොට දිත්තේ දිට්ඨමත්තම් භවිෂති කියන එකට ඔය සංකල්ප ඉදිරිපත් කරන හැමෝම රහතන් වහන්සේලාද? ඕක හරියටම තේරුම් ගත්තේ දාරුචීවර හාමුදුරුවෝ. ඉතින් රහතන් වහන්සේලාට ඕක තේනවා, ආර්ය ශ්‍රාවකයන්ට ඕක තේරෙනවා. අනිත් ඔක්කොම මේක හරි කිය කියා කෑමොර දුන්නත් ඒ වුන් හරි කියන්නේ ත්‍රිපිටක ධර්මයේවත් අර ගාථාවවත් නොවේ. මොකද්ද හරි කියන්නේ? ඔවුන්ගේ සංකල්පය. තමන් ඒකට තමයි පද පරමියෝ කියලා කියන්නේ. තමන්ට දැනෙන විදිය තදින් ග්‍රහණය කරන. තමන්ට දැනෙන ප්‍රමාණය තදින් ග්‍රහණය කරනවා. තමන්ට හිතන ප්‍රමාණය තදින් ග්‍රහණය කරනවා. අදි චිත්ත අදි ඥාන තියෙන කෙනෙක්ම තමයි නිවන් දකින්නේ. හිතනවට වඩා හිතන්න පුළුවන්කම ලැබෙන්න ඕන. විමසනවට වඩා දෙයක් විමසන්න හැකියාව තියෙන්න ඕන. හැඟීම් වලට වඩා දෙයක් හැඟීම් තේරුම් ගැනීමේ හැකියාවක් තියෙන්න ඕන. ජීවිතයට වඩා ජීවිතයේ ඉහළින් දැකීමේ හැකියාව තියෙන්න ඕන. දැන් අපි මොනවද කරන්න ඕනේ මේ වෙනුවෙන්? කරන්න ඕන ටික ටික උපාදානස්කන්ධය කඩන්න ඕන. උපාදානස්කන්ධය ටික කඩලිවර කරන්න ඕන. හැබැයි එකපාරයක කඩලිවර කරන්නත් බෑ. ඉස්සෙල්ලා බලන්න ඕන ටික තමන් එක එක පැතිවලින් ඒක අඩු කර කර හදන්න යන්න ඕන. ඔය තියෙන සමහර විශාල ගල් පර්වත තිබිච්ච තැන් ගල් කුරිකාරයෝ කඩලා පස්සේ කුඩින් පස් දාලා ලෑන්ඩ් සේල් කරලා විකුණන්නේ. නොදන්න මිනිස්සු ගන්නවා අර නිරලා වලක් හරන බලු ගල් ගොඩක් උඩ. ඒ වලසේ තව දෙනෙකුට ඉමින් දැරි විකුණලා මාරු වෙනවා. ඒක වෙන්නේ. ශාල කඳු හැබැයි ටික කඩලා ඒ කඩලා ඉවත් කරා මිනිස්සයා. කුඩින් පස් දාලා ලෑන්ඩ් සේල් එකකුත් දැම්මා. ඒ වගේ අපිට තියෙන මේ උපාදාන ස්කන්ධ ගල් කන්දක් වගේම කන්දක් ඈ එක එක කෙනාගේ මෙතන තියෙන උපාදාන ස්කන්ධය එක එක ගණන් සමහර අය ඉන්න උපාදාන ස්කන්ධය ඔන්න කිලෝස් 10යි බර. ඒගොල්ලන් නිවන් දකින්න ලේසි 10යිනේ අඩු කරන් තව අයගේ 100යි බර. සමාවයේ 10,500 උපාදාන ස්කන්ධ බර. ඊට පස්සේ සමාවයේ උපාදාන ස්කන්ධේ ලක්ෂ ගණන් වලින් බරයි. උපාදාන ස්කන්ධ වැඩි වෙන්න මොකද වෙන්නේ? ඕ යාගේ ළඟ සැහැල්ලුව අඬ විබුම්මගෙන ඉන්න ගතිය වැඩි. හීනා වෙන්න හරි අමාරුයි. දස්තොත්තර ළඟට ගියාම අර අඬු දෙක දාන දෙපැත්තට ඇද්දාම තමයි හීනා වෙන්නේ. ඒ හීනාවක් කියන්නේම නෑ. හීනා වුණොත් හීනා වෙන මිනිහක් දකින්නේ වැරදි විදිහට. මොකද ඒ තමන් අර උපාදානස්කන්ධේ ලොකු වැඩි. ඒ වගේ උපාදානස්කන්ධේ ලොකු වැඩි වෙනකොට හොස්ස ළඟින් මැස්ස යන්න බෑ. ඒ උදාහරණයක් ගන්න පුළුවන් පිටකොටුවේ මාකට් එකේ ඉන්න නාට්ටාමිලා. ලොකු බරක් කර තියාගත්තාම අමු තිත්ත කුණු හර්ප කියාගෙන යන්නේ. මහාමුදුරු කෙනෙක් හිටියත් අයින් වේ කියලා බයිනවා. මටත් දැන්න දවසක් කියන මම බය වුණා කවුද මේ නිකන් නිලවරාටි අපිට බයින්නේ කියලා. පස්සේ බලනකොට මේ නාට්ටාමි කියන්නේ ලොකු ගෝණි දෙකක්ද තුනක්ද කර තියාගෙන එකට. එහෙම වෙනව නේ. ඒ ගෝණියට 10යි නේ එකපාරටයන් ගියන් 30යි නේ කියනවා. කොණ්ඩ ගැටවත් 30යි යනවා තුනක් විතර. ඉතින් ඒ වගේ අපේ අය මොකද කරන්නේ? ලාභේ බලාගෙන උපාදානස්කන්ධේ දියුණු වෙනවා. ඒකෝර දියුණු වෙනකොට යාට ඇති වෙන්නේ මොකද්ද? මම දියුණු වෙනවා කියන මේ එකක් ඇති වෙනවා. පිරිහෙනකොට මොකද හිතන්නේ? අනේ අයියෝ මම පිරිහෙනවා. තරුණ වෙනකොට හිතන්නේ අනේ මම තරුණ වෙනවා. කැත වෙනකොට හිතන්නේ අනේ මම කැත වෙනවා. වයසට යනකොට හිතන්නේ අනේ මම වයසට යනවා. මැරෙන්න හදනකොට හිතන්නේ අනේ මම මැරෙන්න හදනවා. හැබැයි ආර්ය ශ්‍රාවකයා මොකද හිතන්නේ? දියුණු වෙනකොට මම දියුණු වෙනවා නොවේ. පිරිහෙනකොට මම පිරිහෙනවා නොවේ. වයසට යනකොට මම වයසට යනවා නොවේ. මැරෙනකොට මම මැරෙනවා නොවේ. ධර්මය අවබෝධ කරගත්තාම මැරෙන්නේ නැහනේ. අර ගාථාවේ කියලා තියෙනවනේ නේ. අප්‍රමත්තා නමීයන්ති. නමීයන්ති කියන්නේ මැරෙන්නේ නැහැ කියන එක. ඒ නිසා මැරෙන්නේ නැතුව ජීවත් වීම සඳහා තමයි මේ ධර්මය ඔබ ප්‍රයෝජනෙට ගන්න. අල්ලා ගැනීම අතහැරීමයි දෙකම අතහරින්න පුළුවන් නම් හරි වැඩි. ඔන්න යතුරු. අල්ලා ගැනීම නිසායි අතහැරීම නිසායි ඔබ මේ සසර රැඳිලා ඉන්නේ. එහෙම නැත්නම් ඇලීමයි ගැටීමයි නිසා තමයි ඔබ සසර රැඳිලා ඉන්නේ. අල්ලා ගැනීම අතහැරීමයි එහෙම නැත්නම් ඇලීමයි ගැටීමයි කියන දෙකම මනසින් ඉවත් කරන්න. ඒ විදිහට ඉවත් කරගෙන ඉවත් කරගෙන යන්න. බුදුරජාණන් වහන්සේ මේ මමත්වයේ අල්ලන එක සර්පෙක් අල්ලනා වගේ කියලා පෙන්නපු කාරණය. සර්පෙක් අල්ලන්නේ ලේසියෙන් පුළුවන්. එකක් තමයි බයයි නේද? මේ ඇත්තොන්ට හරි නයික් පොලඟක් වගේ අල්ලන්න කිව්වොත් එහෙම මොකද වෙන්නේ? එකක් බයයි. ඒක තමයි ඇරේ. ඉතින් මේ මමත්වයත් සර්පේක හා සමානයි. එයාව හරියට අල්ලගන්න බැරුවයි මේ දඟලන්නේ. එයා අල්ලන්න යනෝ වැරදි විදියට. එතකොට මොකද වෙන්නේ? නෂ්ට කරනවා. හරියටම අල්ලගත්තු තමයි දෂ්ට කරන්න බැරි විදියට අල්ලගන්න කිව්වා. අන්න ඒකයි මනසට අහුවෙන්නේ නැති විදියට. ඉතින් මේ ධර්මයේ ගැඹුරුයි නේද? ගැඹුරුයි. මේ ධර්මයේ අමාරුයි නේද? මීට වඩා හොඳ නැද්ද? නිකන් කොඩියක් වගේ එකක් මහලා අරගෙන කවුරුත් ඔලුවට තියාගෙන නේද? අර කවියක් කියාගෙන වටේ ඇවිදලා කොටිය වටේට ඔතලා නේ මේ පෙරලිලා වැඳලා ආවම කොච්චර ෂෝද්ද? කොච්චර සිම්පල් වැඩක්ද? ඒක තේරෙනවනේ ඈ. අපේ වේසු මොලේ මහන්සි කරන වැඩ කරන්නේ හරි කැමති නෑ. නිකන් අර නිකන් වාෂ්ප කරනවා වගේ, නිකන් ආශිර්වාද එන්නත් කරනවා වගේ වැඩ පිළිවෙලක් තියෙනවනේ. නේ? එහෙම වැඩ තියෙන හරි ෂෝක්. මට මතකයි එක ආශිර්වාදයක් කරන තැනක ඔබට ඔබගේ ඇඟේ කඩිය කනෝ වගේ තැනකින් තේරෙයි ඒ මගේ ආශිර්වාදේ ඇතුල් වෙන තැනයි. කඩිය කොහේ කයිද දන්නේ? අන්න ඒ වගේ එන්නත් කිරීම ආශිර්වාද එන්නත් කිරීම වගේ කම තියෙනවනේ. ඒගොල්ලෝ හරි සතුටුයි. මේක එහෙම නෙවෙයි. මේක යෝ ධම්මං පස්සති, ඔබ ධර්මය දකින්න ඕන. සුනාත ධාරේත චරාත ධම්මේ. ඔබ මග යන්න ඕන. අපි මග කියන්නෝ පමණයි. ඒ නිසා ප්‍රඥාවන්තයන් උදෙසාමයි ධර්මය. පඤ්ඤාවන්තස්ස යන්නම්මු. ඥායන් දම්මු දුප්පඤ්ඤස්ස. සේනක ගෙන්නන්න නම් කොච්චර ලේසිද? අර සරල ක්‍රමවේද වලින් නිවනේ තියෙන වටිනාකම දැනගත්තොත් එහෙම මිනිස්සු මම හිතන විදිහට ඔය ඔක්කොම වැඩ දාලා ඇවිල්ලා ඉස්සලම නිවන් දකිනවා තරම් අගේ. හැබැයි එච්චර සැපක් එතන තියෙනවයි කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒගොල්ලෝ හිතන්නේ මේ අපි දැනට ඉන්න මේ ගොහුරු අග්ල එහෙම නැත්තම් මඩගොඩේ ඒකම තමයි මුළු ලෝකය කියලා හිතාගෙන එතන ඉඳන් දුක් වෙනගෙන කාගෙන ඉතින් ඔහේ ඉන්නවා. සමහරලාට ඉතින් ලොකු පීඩාවක් එහෙම එනකන් ඉන්නවා. සමහර අයට කොච්චර පීඩා ආවත් දුක ආවත් ඒක දුකද කියලාවත් දන්නේ නෑ. නේ? ඒක තමයි ඒ ස්වභාවය. ඈ? ඒක දුකද කියලාවත් දන්නේ නැහැ. දැන් යාචකයෝ ඉන්නෝ. ඒ මනුස්සයට අපි හිතන හීනමානයක් හරි එහෙම නැත්නම් ලැජ්ජාවක් හරි බයක් හරි අනේ මං පහත් මනුස්සයෙක් නේද මීට වඩා උසස් වෙන්න ඕද කියලා එහෙම නැහැ අහන්නේ. එහෙම හිතන්නේ නැහැ මනුස්සයා. ඒ මනුස්සයා එතන වේදගෙන අහන්නේ බත් දෙක ගෙනාවම මාළුද විතරද කියලා. එච්ච එහෙම යන්නේ නේ. එහෙම අහනවා. ඉතින් ඒක එයාගේ මේවක හැටියට කියලා හිතාගෙන ඉන්නවා. ඉතින් ඒ තුල ඒ මනුස්සයාව පැලපදියම් වෙනවා. පැලපදියම් වුණාට පස්සේ ඒක හිම තමයි. දැන් අර දැන් ඉන්දියාවේ හිම ගිහාව ඉන්නෝ හරි ආඩම්බර වගේ මිනිස්සු ඉන්නෝ. බලනකොට මේ මං අහුවාම මොකද අර අමුඩි ගහගත්ත මිනිස්සයා ඇච්චර ආඩම්බරින් ගස්සගෙන ගියේ කියලා. නෑ, ඒ බ්‍රාහ්මණ වංශිකයෝ. මං ගෝ මේ අපේ රටේ ඉන්න බ්‍රාහ්මණ වංශිකයෝ නෙමෙයි යාචකයොත් ඉන්නෝ මේ වගේ කියලා. ඈ? ඒක තමයි තියෙන්නේ. ඈ ඒ ඊට පස්සේ මේ එක මිනිහෙක් හිටියා නිකන් ලොකු රවුලක් වාගෙන සරන් කිටියක් ගහගෙන මේ ලෑල්ලක් උඩ වාඩිලා නිකන් මහ තඩි කෙනෙක් වගේ මගේ ළඟටත් ඇවිල්ලා කතා කරලා ගියා. ඒක සාමාන්‍යයෙන් ඔය බජාර්කාරයෙක් වගේ මිනිහෙක්. මං ගම කවුද අර රවුලෝ මිනිස්සයා අර මේ ඉන්නේ චණ්ඩියෙද්ද කියලා. නෑ නෑ නගරාධිපති කිව්වා මේ බලතුවක් කොහොමද තියලා තියෙන්නේ. ලෑල්ලක් උඩ ෂර්ට් එකක් ගාලා බුලත් ටිකක් කාගෙන ඉන්නවා. ඉතින් මේ මිනිස්සයා ඒ තුල ඒ වටපිටාව තුල ආනම්බරයි. දන්නවනේ ඉතින් ඉන්දියාවේ මේ නගරාධිපති ඉන්නේ මේ මට්ටමනේ. සාමාන්‍ය ජනාධිපති ඉන්නේ සාමාන්‍ය අපි පීඑන් කෙනෙක් පාවිච්චි කරන වගේ වාහනයකනේ මූඩියන්නේ. අව වෙන දුන්න තියෙන වාහනයක් තරමත් ඒක නෑ. අර නික ඉන්දියන් පෙජරෝ එකේ තියන්නේ. ඒ යහ තුල එයාට මවා ගන්න පුළුවන් මොකක් හරි එකක්. ඔබ ඉන්නේ නින්දේ. ඔබ දකින්නේ හීනය. අවදිවන්න. නව දිනක් උදා වෙලා තියෙන්නේ. අවදි ගන්න. අලුත් දිනක් දකින්න නම් අවදි ගන්න. ඔය නිින්දේ ඉන්නේ හැමදාම ඇස් අරගෙන හිටියත් නිින්දේ. ඇස් පියාගෙන හිටියත් නිින්දේ. මනෝ කියන්නේ මවාගත්තු ස්වභාවය දැක දැක ඉන්නවා. දැන් බලන්න මේ තිරේ වගේ නේ, තමන්ගේ සංඥාවත් මේ තිරේ වගේ. දැන් මේ තිරෙත් එක එක වෙලාවට එක එක දිහාවේ එක එක රූප මාරු වෙනවා, ඕබන් වෙනවා. ඔබත් මෙහෙම බලාගෙන ඉන්නකොට වෙන්නේ මොකද්ද? ඔව්, මේ සංඥාවලු දැන් මේක දිහා බලන් ඉන්නකොට සංඥා වෙනස් වෙනවා. දියැල්ල බැලුවාම සෞම් වෙනකන්, බුදුරුව දැක්කාම තාවේ දියල් දකින්නවා. ඊට පස්සේ වෙන වෙන ඡා රූප තියෙන ඒවා දකිද්දි තේ අනුව හිත වෙනස් වෙනවද නැද්ද? වෙනස් වෙනවා. ඕනනම් ඕකට තව ඉදින් දාන්න පුළුවන් බය හිතෙන ඒවා. දැක්කාම බය හිතෙන කියන ඒවා දාන්න පුළුවන්. ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් ඒ වගේ තමයි තමන්ගේ සංඥාවත් නෝ ඒ තිරේ වගේ තමයි. ඉතින් ඕකේ පෙල්ලෙන රූප බලන් ඉන්න, ඊළඟට මේකේ පෙල්ලෙන රූප බලන් ඉන්නවා. තේරෙනනේ? ඒක පෙල්ලෙන රූප බලන් ඉන්න, මේක හෙල්ලන රූප බලනවා. මොකද්ද මේ කියන්නේ? සම්බේ සංඛාරා අනිච්චා. ඔබ සම්බේ සංඛාරා අනිච්චා කියන තැනද ඉන්නේ, නිච්චා කියන තැනද? නිච්චා. අනිත්‍යයි කියන්නේ මොකද්ද කියලා මේ රටේ ඉන්න හාමුදුරු කෙනෙක්වත් බෞද්ධයෙක්වත් කිසි කෙනෙක්වත් දන්නේ නැහැ. කිසි කෙනෙක් දන්නේ නැහැ අනිත්‍යයි කියන්නේ මොකද්ද කියලා. අනිත්‍ය වඩන්නේ රහතන් වහන්සේලා. අනිත්‍ය අඳුනන්නේ රහතන් වහන්සේලා. ඒ තරම් ගැඹුරු එකක්. ඉතින් අපි සරල සංකල්පයක් හදාගෙන ඔන්න අපි මැරෙනවා, ඒකට තමයි අනිත්‍ය. ගෙවල් දොරවල් කැඩෙනවා, විනාශ වෙලා යනවා, ඒක තමයි අනිත්‍ය. හැමදාම පවතින්නේ නැහැ, ඒ නිසායි අනිත්‍ය. ඒක තමයි අනිත්‍ය කියලා ඔය සංකල්පයක් හදාගෙන දිනවා. ඔය බොරු. ඕවර නෙමෙයි අනිත්‍ය කියන්නේ. ඒකට බෞද්ධික වශයෙන්වත් ඕකට අනිත්‍ය කියන්න බෑ. ඒකට කියන්නේ වය ධම්මා සංඛාරා කියලා. වැය වෙනෝ සේ වෙනෝ සංස්කාරක ධර්මයෝ කියලා. ඒකට කියන්නේ අනිත්‍ය කියන්නේ ඊට වඩා ගැඹුරු දෙයක්. අනිත්‍ය තුල පිහිටන්නේ, අනිත්‍ය වඩන්නේ, අනිත්‍යද පැමිණෙන්නේ, අනිත්‍ය භාවිතා කරන්නේ, අනිත්‍ය භාවනා වශයෙන් වඩන්න පුළුවන්කම තියෙන ලාතන් වහන්සේ කෙනෙකුට. ඒකර ඔබ හිතන්න පුළුවන්, හා අනිත්‍ය භාවනා වශයෙන් වඩනවා කියන්නේ මේ ඇටමස්නාර ලේනවා තියෙනවා ඒවා කොමෙමයි මේමයි මේමයි කැඩලා බිඳිලා යනවා කියලා හිත හිතා ඉන්න එක කියලා මේ පුතජන මනක්කල්පිතයක් හදාගෙන තියෙනවා. ඒක වැරදි. තේරුණා නේද? අනිත්‍ය කියන්නේ මොකද්ද? ධර්මය දරන්නෝ කිසිවක් නොදරන්නෝ ඔන්න අනිත්‍ය. ඔන්න අනිත්‍ය. මම්වත් දන්නේ නැහැ අනිත්‍ය කියන්නේ මොකද්ද කියලා. අන්න ඒක තමයි මම් පුරුදු කරන අනිත්‍ය. ඒක තේරුණා? මොකද්ද මං කිව්වේ? අනිත්‍ය කියන්නේ මම්වත් දන්නේ නැහැ කියලා මම කිව්වා. ඊළඟ වචනේ මොකද්ද? මම් පුරුදු කරන අනිත්‍ය ඒක තමයි කිව්වා. මෙතන ඉන්න බොහෝ දෙනෙකුට තියෙන්නේ ඒක තේරුණේම නෑ කියන ගුණය. ටික දෙනෙකුට තේරෙනවා. ඒගොල්ලෝ දන්නවා. මෙන්න මෙතන තමයි සන්ධර්මය තියෙන්නේ කියලා. ඉතින් සංස්කාරක ලෝකයේ ඉඳගෙන ධර්මය ඔළුවට තියාගන්න හැදුවට සංස්කාර ලෝකයට වඩින්නේ නැහැ ධර්මයනේ. සංස්කාර ලෝකෙට, මේ ලෝකෙට ධර්මයේ වඩින්නේ නැහැ. අපි මේ ලෝකයෙන් එතර වෙන්න ඕන. ධර්මයේ තියෙන්නේ. ඉතාය නැති මේ පුතජන ගඳ ගන්න මේ කුණු කොටක දෙයි කියලා මේ සද්ධර්මය. සද්ධර්මයේ වඩින්නේ නැහැ. පිරිසුදු තැනක නේ සද්ධර්මයේ තියෙන්නේ. සංස්කාර කොටකට, කෙලෙස් කොටකට ධර්මයේ වඩින්නේ නැහැ. දැන් කොසු රාජ්‍යරුව නිතරෝම බුදුරජාණන් වහන්සේ හමු වෙන්න ගියා. ධර්මයේ වැඩියද? වැඩිය නෑ. ඇයි? මීයම් මහ කුණු වන්දලා හදන්නම බෑ. හදන්නම බෑ. ඔයේ හිතු මතේ ජීවත් වෙච්ච පුජ්‍යලේ. අවසානේ මේ මල්ලිකා දේවියත් නෙමෙයි, මල්ලිකා දේවිනේ නේද එයාගේ නෝන මාත්‍යා, දේවියත් නෙමෙයි මතක් වුණේ අර 16ක් මැරෙන මොහොතේදී. ඒ මතක් වෙලා ගිහිල්ලා මලා හීතලෙන් යුද්ධයක් පෙරදිලා නේ ලොකු ප්‍රශ්නයක් කියලා. ඊට පස්සේ ගිහිල්ලා මොකද වුනේ? පණුවෙක් කියලා ඉපදුනා. ඉතින් මල්ලිකා දේවියට සිද්ධ වුනේ ඒක. අපාය ගිහිල්ලා ඉඳලා ආයි සුස්කාලා ආයි ආව කතාවක් තමයි තියෙන්නේ. වෙන්න පුළුවන් ධර්මයේ දැක්කේ නැති වුණොත් හෝම් එක තමයි අපාය. ගොඩාක් දෙනෙක් සුස්කාලා යන්න හිට. විශේෂයෙන් මේ කාලේ ලොකුවට පින්කම් කරනවායි කරනවායි කියන දේවල් ටික පේන්න තිබ්බට ඒ සියලු දේවල් වලින්ම පැන නගින්නේ පිනට වැඩිය පව. මොනවද? මාන, උද්දච්ච, අවිද්‍යාව, කීර්ති, ප්‍රශංසා, ලාභ, සත්කාර, පරයායම්, තරඟ වැදීම ඔක්කොම තියෙනවා. මෙහෙට එන කෙනෙක් එහෙම පින් කරන අය නෙමෙයි මෙහෙ ඉන්නේ. මෙහෙට මේ බලපෑම් කරලා බෝඩ් ගහන්න කියන කට්ටිය මෙහෙ ඉන්නේ නැහැ. මේ આવුත් මං එළවනවා. තියන්නේ බෝඩ් නෙමෙයි, මොකක් හක් ගහන්න දෙන්නේ මම. ඉතින් අපිම හිතලා ඒ පින්නතුන් ගරු කරන එක, අගය කරන එක ඒක අපේ වැඩ. ඒක මං ඒක වෙලාවට ඒදී මං කරන්නේ. මගේ යුතුකම මම කරනවා. මගේ ඇගේම මං කරනවා. ඒක මමනේ කරන්නේ. එයා කියලා මට කියලා බෝඩ් ගස්සු ගන්න එනවා නම් ඒක හරියන්නේ නැහැ නේ. ඒක මම කරන්න ඕනේ. ඒක මගේ කාර්යය මම කරනවා. දැන් අපේ පින්වත් මැතිතුමාගේ මේ ධර්ම ශාලාවේ අනේ මැතිතුමා ඔය කළුලෑලි බෝඩ් හදන්නවා කියන්නේ මම්ම හිතලා හරි එතුමගෙන් අහන්න නැතුව කරන්න බැරි නිසා මම අහුව කමන්නේ නැද්ද කියලා. ඉතින් එතුමගේ වාසයන් අහසට ඉතින් ඕන්නම් කමන්නේ. ඉතින් එහෙම අවශ්‍යද කියලා මම කෝ ඒක හොඳයි අපිට අවරයක් යම් කරන්න කියලා. ඉතින් ඒ විදිහේ නේද මානීත්‍රයකින් අපිට ගෞරවයෙන් කරන මහා පරිත්‍යාග තියෙනවා. ඒක ඊටාම සන්දාවෙන් ධර්මයෙන් කරන දේවල් ඒවා. අපි ඉල්ලලා අඬා වැටිවිලා රවට්ටලා මුරුන් ගැටි තියලා කතිබ දේවල් නෙමෙයි. මම වර්ණා කරන්නෙත් නැහැ. අගේ කරන්නෙත් නැහැ. හැමදාම මේ සෙවණෙහි අපි යම් නහවනාවක් වඩයිද එහි සතුට ඒ පින එතුමන්ට නිරායාසයෙන්ම ලැබේ. මොකද හෘද සාක්ෂිය දන්නෝනේ මගේ මහන්සිය කැපවීමනේ මේවට මම යට කළා කියන එක තේරෙනවනේ. ඒක නිරායාසයෙන්ම ඒ පින්නතුන්ට ගලාගෙන යනවා. ඉතින් අපි මේ සම්මුතියක් විතරයි මේ භෞතික දේවල් ඔස්සේ ගං ලිඛිත භාවයක් මේ සංඥාවක් විතරයි යෝවයි තියෙන්නේ. මේ කිසි කෙනෙකුට අපි කාටවත් මේ මහ පොළොව මගේ කරගන්න බෑ. මගේ ඉඩම කරගන්න බෑ. මගේ ශරීරය කරගන්න බැරි නම් මගේ ඉඩම කරගන්නේ කොහොමද? ඈ? මගේ ශරීරය කරගන්න බැරි නම් මගේ ඉඩම කරගන්න. ධර්මයෙන් කියවෙන යථාර්ථයේ අදාපඤ්ඤාය පස්සති දකින්න ඔබ සියලු සංස්කාරකයෝ අනිත්‍ය කරගන්න. සංස්කාරක ඔබ කරන්නේ මොකද? නිත්‍ය කරගන්නවා. සියලු සංස්කාරක අනිත්‍ය කරගන්න. මොකද අනිත්‍ය කරගන්න? සංස්කාරකය දරා ගන්න එපා. සංස්කාරකය අල්ල ගන්න එපා. සංස්කාරක අතහරින්න. උපාදානය නොකර සිටින්න. උපාදානය කරන ආකාර හොඳයි හොඳයි, නරකයි නරකයි, මන්දියස්තයි මන්දියස්තයි. කාම උපාදාන තියෙනවා, දෘෂ්ටි උපාදාන තියෙනවා, අවිද්‍යාව උපාදාන තියෙනවා, සීලම්පත උපාදාන තියෙනවා. ඉතින් මොන දෙයක් ඒ ග්‍රහණය කරන මොන දෙයක් වැටෙන්නේ උපාදානය කියන එකට. ඒ උපාදාන ඔක්කොම ධර්මයෙන් වල කෙනා ළඟ තියෙනවද නැද්ද? තියෙනවා. ඒ තියෙන නිසා Tamanට දැනෙන්නේ මොකද්ද? වේදනාව ගිනි ගන්නවා. එහාට සිද්ධ වෙන්නේ මොකද්ද? දැවීම කියන එක හට ගන්නවා. මානසික වේදනාව කියන එක හටගන්නේ ඇයි? උපාදානය නිසා. ඒ සමහර කෙනෙක් හිතනවා ඇති මේ මං කැමති නිවන් දකින්න. ඇයි මට නිවන් දකින්න බැරි? දැන් බොහෝ දෙනෙක් අහනවා ඇයි මට අවබෝධ වෙන්නේ නැත්තේ? පින්නතුනේ දහම් සුන රජුරු අර යකාගෙන් බණ අහන්න ගියාම යකා කිව්වා මට උඹව කන්න ඕන කියලා. කන්න ඕන කිව්වහම කිව්වා එයා එන බණ ටික කියලා කන්න කිව්වා. යකා කිව්වා බෑ, ඒකට කොන්දේසියට එකඟ වෙන්න බෑ, මම බණ කිව්ව ගමන් දිව්වෝ මට කන්න බැරිනේ. ඒ නිසා කන්ද උඩ ඉඳලා පරින්න මගදී බණ පදේ ඇහි මම බණ කියන්න. හැබැයි යකා බණ නොකිව්වත් කටට වැටිරෝ. අයි බ්‍රේක් ගහන්නේ මග? කන්ද උඩින් පල්ලයට බැන්නාම බ්‍රේක් ගහන්නද? බලන්න මේ කතාවේ තියෙන ගැඹුර. ඉතින් මොකද වෙන්නේ? ජීවිත ආශාව කියන එක අත්හරින දැන දනම පදය ඇහෙනවා. මන පදය ඇහෙනවා. ඔය ගොඩාක් අයට ඔය ඔක්කොටම තියෙන්නේ මම කියන මහා ආත්ම උපාදානය. ඉන්ද්‍රිය උපාදානය, භව උපාදානය, දෘෂ්ටි උපාදානය, සංස්කාර ලෝකේ උපාදානයේ තියෙන මම, මේ මම වෙමි. එතනින් ඊට පස්සේ මගේ කියන ලෝකේ හැදෙනවා. මම වුණොත් මගේ කියන ලෝකේ හැදෙනවා. මම නැත්තම් ආන්න. ඒ හේතුව නැත්තම් අනිත් හේතු ඇති වෙනවා. මම නොවීම තමයි ලෝකේ තියෙන අමාරුම කාර්යය. එහෙම නැත්නම් සක්කාය දිට්ඨිය, ආත්ම දෘෂ්ටිය කියන එක දුරු කිරීම තමයි අමාරුම කාර්යය. දැන් මම මේ සෝහාන් වෙලාද මේ බණ කියන්නේ? අනේ නෑ, මම නම් සෝහාන් නෙමෙයි. පුළුවන් වුණත් මං සෝහාන් වෙන්නේ නැහැ. සෝහාන් වුණත් මං කියන්නේත් නැහැ. මොකද කිව්වෝ ගුටි කන්න වෙනවා. එලෝ එලෝ ගහනෝ සෝහාන් නැති වෙනකම්ම ගහනෝ. සෝහාන් නැති කරන ඉක්මනින්ම ඇහිලා කට්ටිය. ඒ නිසා පුළුවන් වුණත් සෝහාන් වෙන්නේ නැහැ. ඒකයි තියෙනවා මෙතන. ප්‍රශ්නේ වුණත් කියන්නේ නැහැ. ඔබත් එහෙම වෙන්න. නැත්තම් ගුටි කන්නේ. ගෙදරින් ගහන්නේ ඉස්සෙල්ලම. අම්මගේ මොන සෝවාන්ද කියලා පුතා තමයි ඉස්සෙල්ලම ගහන්නේ. ඈ අම්මා සෝවාන් කියන ඔස්සලංගින් මැස්ස යන්න බෑ කෑ ගහනවා කියලා කියයි. ඒකයි ස්වરૂපය. මාර්ගස්ත පලස්ත වෙලා නැත්තේ සෝවාන් වෙලා තියෙන හැමෝම. නෑ ඔයගොල්ලෝ කොහොම සෝහාන් වෙලා ඉන්නේ කියලා කිව්වොත් පිළිගන්නවද? පිළිගන්නේ? සෝහාන් කියන එකේ තේරුම, සෝවාන් කියන එකේ තේරුම ඒ මම වෙමි. ඒ මම වෙමි කියන තැන නෙමෙයිද ඔයගොල්ලෝ ඉන්නේ? එහෙනම් සෝහාන් වෙලා ඔක්කොම. මාර්ගස්ත පලස්ත වෙන්න ඕන. අන්න ඒ මම වෙමි කියන මාර්ගයෙන් ඉවත් වුණා. මාර්ගස්ත බලස්ත වුණොත් තමයි අර බුදුහාමුදුරන්ගේ ආර්ය භූමියට එන්නේ. සෝවාන් කියලා කියන්නේ ඒ මම වෙමි. ඒ මම වෙමි කියන එකයි සෝවාන් කියන්නේ. ඔය පාලි මේ ඩික්ෂනරියක් අරන් බලන්නකෝනේ. ඉතින් ඔයගොල්ලෝ කොහොම සෝවාන් වෙලා ඉන්න කත්ටි? හැබැයි මාර්ගස්ත බලස්ත උනේ නැහැ. ඒක නිසා මාර්ගඵලය පූර්ණව පැහැදිලි වෙන්න පාවිච්චි කරන්න ඕන සෝවාන් මාර්ගස්ත පලස්ත ඒ මම වෙමි කියන මාර්ගයෙන් ඕ චින්තනයෙන් දර්ශනයෙන් මම නිදහස් ඵලයෙන් නිදහස් වුණා පලස්ත වුණා. ඒ මම වෙමි කියන දර්ශනයෙන් සෝහාන් කියන දර්ශනයෙන් ඉවත් වෙනවා. දැන් දැන් ඔය කට්ටියට සංඥාව අයින් කරගන්න හරි අමාරුයි. මෙච්චර කාලයක් පුරුදු වෙලා තියෙන සෝහාන් කියන්නේ මාර්ගඵලයක්. අරක පලාස්ත වෙන්න ඕන. එතකොට ඒ මම වෙමි කියන අදහසින් ඉවත් වුණාට පස්සේ ඒ දේ ලබන දේ මම ලැබුවා කියලා කියන්න පුළුවන්ද? බෑනේ, මම ලැබුවා කියලා කියන්න බෑ. මම නොලැබුවා කියන්න පුළුවන්ද? ඒත් බෑ. මම හරම නෙමේ මෙහෙමයි කියලා කියන්න පුළුවන්ද? බෑ. මම උස් කෙනෙක් කියලා කියන්න පුළුවන්ද? මම පහත් කෙනෙක් කියලා කියන්න පුළුවන්ද? මම ස්ත්‍රියක් කියලා කියන්න පුළුවන්ද? ඈ? මම පුරුෂයෙක් කියන්න පුළුවන්ද? බෑ. මොකද හේතුව? ගති විමුක්තයි. ගති ලක්ෂණ නැහැ. තෝ නිර්වාණය කෙලවර අරිහතුන් වහන්සේගේ ස්වභාවය තමයි ගති විමුක්ත. ඒ ගති විමුක්ත මාර්ගයේ ආරම්භක අවස්ථාවේ තියෙනෙත් ඒක. ඒ ගුණේම තමයි. දැන් කැන්ඩි මෙහෙ නැති වුණාට ඔය මේ කොළඹත් තියෙන කැන්ඩි රෝඩ් නේ කොළඹ හරීම ගහලා තියෙන කැන්ඩි රෝඩ් කියලා. ඒ කැන්ඩි මෙහෙ නැහැ ඈ. ඔය තියෙන කොළඹ හරීම තියෙන ගාලුපාර කියලා. ගාල්ල කොළඹද? ඒ ගාලුපාර ඒක පාරනමත් ගාලු ස්වභාවය. ආන නිවනේ කෙලවරේ තියෙන ස්වභාවයම ආන්නේ දිසාවට හැරුණු නිසා ඒ මාවතේ ඒ මුලම ඒ ලක්ෂණ ටික තියෙනවා. අරිහත්වේ තියෙන ලක්ෂණ ගුණාංග දර්ශනයක් වශයෙන් දකිනවා මුලදීම. මුලදීම දකින්නේ ඥාන දස්සන වශයෙන්. ඥාන දස්සන වශයෙන් මේකේ සතෙක් නෑ, පුජ්‍යලයක් නෑ, ආත්මයක් නෑ, කෙනෙක් නෑ කියලා එයා දකිනවා. කියන්නේ මේ දකින්නේ. අනේක මතක තියාගන්න ඕනේ. එයා දකින්නව නෙමෙයි දකින්නවා. මම නෙමෙයි. අනේ විදියට ධර්මය ප්‍රකට වෙන්න ඕන නැත්තම් හැඩේට විතරයි දර්ශනයක් ඇති වෙන්නේ. ඉතින් යම් යම් දේවල් පින්නතුන්ගේ ඔළුව කලම්බන විදියට අපිට මේවා කියන්නත් සිද්ධ වෙනවා. මොකද හේතුව නැත්තම් හිතන්න පුරුදු වෙන්නේ නැහැ. එහෙම හිතන්න ඉඩ තියලා යමක් කියන්නම වෙනවා. එහෙම කිව්වේ නැති වුණොත් හිතන්නේ නෑනේ. ඈ? යා ළමේකට හරි කොමකුරු ලෑල් ටික ගුරුවරයා ගාන හදලා ළමයට දෙයක් නොදී ගියොත් ළමයා ඒක යමක් ඉගෙන ගන්නෑ නේ. ළමයට කොටසක් දෙනවා. මේ කොටස හදන්න, මේ ගාන හදන්න. එතකොට තමයි යාගේ කුසලතාවය ඇති කරගෙන යන්නේ. අම්මලා තාත්තට පුළුවන් හැමදාම බයිසිකලයක් අරගෙන ළමයා ඇවිද්දවන්න නැතුව වඩාගෙන හරි බයිසිකලේ තියලා හරි තල්ලු කරන් යන්න. නේ? නමුත් අපි කොහොම හරි ළමයා ඇවිද්දවන්න බලනෝ. එතකොට ඉතින් ගොඩක් වෙලාවට ළමයා ඇවිදින්න ගිහිල්ලා බිම වැටිලා තුවාල වෙන අවස්ථා නැද්ද? වැටෙනවා. පිටිපැත්තට වැටෙනවා, ඉස්සරහට වැටෙනවා, කෑ ගහනවා, අඬනවා. ඒ තතරිනෝද අර වැඩේ? නෑ. කොහොම කොහොම හරි පොඩ්ඩක් අල්ලගෙන අල්ලගෙන වගේ පුරුදු කරනවා. කොහොම කොහොම හරි පුරුදු කරලා පුරුදු කරලා දෙපයින් නැකිටලා යන්න පුරුදු කරනවා. ඉතින් ඒ නිසා මටත් පුළුවන් ඔයගොල්ලෝ ටොලි එක දාලා තල්ලු කරගෙන හැමතිස්සෙම හැමදාම ඒ මේ ගෙනියන්න. නමුත් අපි මොකද කරන්න ඕන? හිතන්න පුරුදු කර වෙන්න ඕන. හිතන්න පුරුදු වෙවි ධර්මය අහන්න ඕන. තේරුණානේ? හිතන්න පුරුදු වෙවි ධර්මය අහන්න ඕන. ඒකයි නේද? මේක කියන්න බැරි බණක්, කියන්න බැරි ධර්මයක් මේක. මේ කියනවට අපිට වෙනම ගාණක් ගෙවන්න ඕන හරිය විදිහට නම්. කියන්න බැරි බණක් නේ. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා අනේ කල්පනා කළේ මම මේක තේරුම් ගත්තා. මිනිස්සු මේක තේරුම් ගනීද? ඔය එක එක අය හම්බුණා ඔය මුලින් ඔය වෙලෙන දෙබෑයෝ හරි මේ කට්ටිය මග හම්බුණා එනකම් මේ ඉසිපතන විගදායට එනකම් කොච්චර දුරද නේ බුද්ධත්වයේ ලබලත් මම හිතන මාස දෙකක් තුනක්ද ගත වෙලා තියෙනවා නේ එසම් පොයේ ඉඳලා නේද ඔව් ඇසල පුරපසලොස්සක පොයේ වෙනු කියන්නේ ඒ කාලය තුල බුදුරජාණන් වහන්සේ එකක් වැඩම කළා අනිත් ඒ කිසි කෙනෙක් අවබෝධයටපත් කළා නැහැ කියලා තමයි පේන්න තියෙන්නේ. කියපු මිනිස්සු දිවෑදලා ගියා නල්ල රැලි කරලා ගියා. එක එක කතා කියලා කියලා දෙන බුදුහාමුදුරන්ට. නමුත් අවසානයේ හිතුව මේක වෙන කහාටවත් කියන්න බැහැ මගේ පරණ යාළුවෝ ටිකනම ගිහිල්ලා මේක පොඩ්ඩක් කියන්න ඕන කියලා හිතුවා. අවසානයේ ඒ යාළුවොත් පිළිගන්න ලෑස්ති වෙලා හිටියේ නමුත් ඉබේටනේ කොහොම හරි ධර්මයේ ගුණය ඒක තමයි එහෙම ධර්මයත් එක්ක හැප්පෙන්න බෑ දැන් මාත් එක්කත් ඔය අරගන්න එන මිනිස්සු ඉන්නවා ළඟට ආවම නිකන් බලාගෙන ඉඳලා ඉරයන්ද ඔය එන්නේ හැප්පෙන්නේ නැහැ එහෙම හැප්පෙන්නවොත් මම එන්නනෝ යාව කවුද කියලා එනාගේම හැප්පෙන්නේ නැහැ. යාට තේරෙනවා යාට හැප්පෙන්නේ නැන්න බෑ කියලා. අනිකම් ලොකු චණ්ඩී කියන කට්ටියත් එහෙම ඇවිල්ලා තියෙනවා. ඇවිල්ලා ඔහොම බලාගෙන ඉඳලා එනවා. මොකද හේතුව අල්ලන්න මේක ඇතුලේ කෙනෙක් අහුවෙන්න ඕනනේ. හොයින් හරි අල්ලන්න ඕන කෙනෙකුට පහර දෙන්න. එයා බලනවා අල්ලගන්න තැනක් නැහැ. උල අල්ලගන්න තැනක් නැති උන්ට පහර දෙන්න තැනක් නැහැනේ. දැන් ඕනම කෙනෙකුට ඔය පහර දෙන්න පුළුවන්කම තියෙන්නේ එයාගේ යම කල්ල ගන්න ඕන නේ එයාගේ යම කල්ල ගත්තොත් තමයි යාට පහර දෙන්නේ ඒකයි තියෙන්නේ ඉතින් කාටවත් අපේ යම කල්ල ගන්න බැරි නම් පහර දෙන්න පුළුවන්කම නැහැ ඒකයි ස්වභාවය තමන්ගේ සාංශාරික විමුක්තිය හදාගන්න හදාගත්තොත් එහෙම එතනින් ඔබට සතර අපාය වැසෙනවා සතර අපායට නොයා ඉන්න හැකියාව ලැබෙනවා ඒක ඉබේ පහළ වෙන ධර්මයක් ධර්මය අහගෙන යනකොට විමර්ශනය කරගෙන යනකොට හිතාගන්න බැරි වෙලාවක ඩොග් ගාලා උදා වෙලා මුළු තිබුණු සංස්කාර ලෝකෙම පුපුරලා ගිහිල්ලා වෙනස් වෙලා ඇස් ඇරිලා අධ්‍යාත්මික ඥානෙ උදා වෙලා මෙච්චර කාලයක් මේ වැහිලා තිබිච්ච මනෝලෝකය පුපුරා ගියා. හරියට අර දරුවෙක් අර කුස ඇතුලේ වැඳාම ඇතුලේ හැදිලා හැදිලා හැදිලා එක වෙලාවකදී නේද ලොකු පීඩනයකින් එළියට ඇවිල්ලා ඒ වයින් සම්පූර්ණ තොර වෙලා ලෝකය දැකලා හුස්ම අරගෙන ක්වෑන් ක්වෑන් කියලා ගෑ ගහලා නේ පටන් ගන්නවානේ. ආන්න ඒ වගේ තමයි. දරුවෙක් ලැබුණා වගේ තමයි මේ උපත මේ ආර්ය භූමියේ උපතක අර සිද්ධාර්ථ ඒ අර නිලුම්මල් උඩ කතාවේදී මට ගොඩාක් පේන්නේ බුදුරජාණන් වහන්සේගේ අධ්‍යාත්මික සම්බුද්ධ ජීවිතයේ උපතයි එතන පෙන්වන්නේ කියලා නේ ඒ නැත්තම් අග්ගෝමස්මි ලෝකස්ස කියන්න බෑනේ සිද්ධාර්ථ කුමාරයාගේ කාලේ ඒක කියන්න බෑ ඒ කාලේ බොහෝ කාලයක් ඉඳන් සතුටු වෙමි විනෝද වෙවි කටයුතු කරන ඉතාලම ලස්සනට තියෙනවා මේ දැන් සම්බුද්ධ කියලා මේ එකක් නේද බුද්ධ චරිතයක් හදලා මේ විකාශනය වෙන බොහෝ ලස්සනට තියෙනවා ඒක තමයි ගොඩක් වෙලාවට අපේ තියෙන ජනප්‍රවාදයට වඩා ඇත්ත කතාව ඒක වෙන්න පුළුවන් මොකද ඉන්දියානු ආශ්‍රිතවම ඉපැරණි ග්‍රන්ථවල තිබුණු ලක්ෂණයත් අනිත් එක නිර්මාණශීලීත්වය පොඩ්ඩක් එකතු කරලා ඇති ඒවා වෙන්න පුළුවන් ඒක තමයි තිබුණේ ඒක තමයි ඇත්ත කතාව ඒ ඔබට අද පහසුකම් තියෙනවා එදා රේඩියෝ තිබෙන්නේ ආයි කියලා බනහන්න රෙකෝඩින් තිබෙන්නේ ආයි බනහන්න හැබැයි අදට වඩා රෙකෝඩින් වලට වඩා හොඳට ඒ කාලේ මිනිස්සුන්ට මතකයේ තිබිලා තියෙනවා. දැන් මේ ලෝලු හරි මේ වස ගහලා කන නිසායි තම්බල කන නිසායි ඒ අර ගුණාත්මක භාවයේ ලෝලු වල පළතුරු වල අඹ වල නෑ. ඉස්සර පළතුරු වල අඹ වල හරි ගුණාත්මක භාගිය යුක්තයි. ස්නායු හොඳට වැඩ කරන අවදි වෙනෝ ඒ වයින් මේ කටයුතු කරනකොට රෙකෝඩින් වලට වඩා හොඳට මතකයක් තිබ්බා. ඒ මතකයේ තුල ඒගොල්ලෝ වර්ධනය වුණා. ඉතින් අපි මතක තියාගන්න ඕන විදුලියවත් සොයාගත්ත නැති සමයකයි මේ අධ්‍යාත්මික නිදහස සොයාගත්තේ ලෝතර බුදුහාමුදුරු. මේ මිනිස්සෙකුට හොයාගන්න පුළුවන් එකක් නෙමෙයි මේක. මිනිස්සෙකුට හිතන්නවත් පුළුවන් කාරණයක් නෙමෙයි නිවන කියන්නේ. නිවන කියන්නේ මිනිස්සෙකුට හිතන්නවත් බැරි කාරණයක්. මිනිස්සෙකුට හිතන්න පුළුවන් රූපයක් ගැනයි, ශබ්දයක් ගැනයි, ගන්ධයක් ගැනයි, රසයක් ගැනයි නේද? ශරීරයේ ස්පර්ශ වන දෙයක් ගැන පමණයි. ඊට වැඩි දෙයක් මට හිතලා පෙන්නන්න. අර ඉන්ද්‍රියන් හයටම ගෝචර නොවන පහට ගෝචර නොවන දෙයක් ගැන මට හිතලා පෙන්නන්න බලන්න. මෙන්න මේ ගැන මං හිතුවා. මේක නම් ඉන්ද්‍රියට ගෝචර වෙන දෙයක් නෙමෙයි කියලා කියන්න බලන්න. නමුත් ඉන්ද්‍රියන් වලින් එහා දෙයක් හොයාගත්ත කියන්නේ මේ ඉන්ද්‍රියන් තුල ජීවත් වෙච්ච කෙනෙක් අසිරිමත් දෙයක්. ඒකාන්තයෙන්ම ඒ උත්තරීතරත්ව චරිතය මුළුමහත් මිනිස් සමාජයේම හිරු මඩල. බුද්ධෝ සූර්යෝ තමෝනුදෝ බුදුහාමුදුරෝ හිරු මඩල වගේ. ඒ කියන්නේ හිරු තමයි මුළු ලෝකෙටම ආලෝකය තියෙන්නේ. ඒ වගේ තමයි මේ මහා මුළුමහත් මිනිස් සමාජයේටම ආලෝකය, සත්ව සමාජයේටම ආලෝකයක. දැන් අපි මේ කියන්නේ මේ ඔබ ලබනාත්මී කායිකව ඉපදීම කියන එක නෙමෙයි. මම නම් දකින්නේ දුක. ජීවත්ව සිටියේදී හරි උපාදානස්කන්ධය තමයි දුක. ධර්මයේ දකින්න කැමතිනම් අදිෂ්ඨානයක් ඇති කරගෙන බෝසතාණන් වහන්සේ කෙනෙක් හැටියට හරි සසර යන්න ඉස්සෙල්ලා දකින්න. ඔය අතටපත් නිවන් පසකටලා සසරට බැසගත් බෝසත්වරු කියන්නේ නිර්වාණ ධර්මයේ සම්මාදිට්ඨිය ප්‍රත්‍යක්ෂ කරන, ලෝකෝත්තර සම්මාදිට්ඨිය ප්‍රත්‍යක්ෂ කරනවා. ප්‍රත්‍යක්ෂ කරලා ඒක අර ප්‍රගුණ කලේ නැති වුණු තනිත් සංයෝජන දුර වෙලා ගිහිල්ලා නිරෝධ සමාපත්තිය දක්වා එයාට අදිෂ්ඨාන පරිදි සසර යන්නට පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. මෙතන දර්ශනයක් ඇති කරගත්ත සත්‍යයක් නැහැ, පුජ්‍යලයක් නැහැ කියලා ඊළඟට එයාට අර සත්ව පුජ්‍යල සංස්කාරක අපායගාමී අකුසල රැස් වෙන ස්වභාවය එයා ළඟ නැහැ. නමුත් එයාට බෝධිසත්ත්ව ගුණ වඩන්න පුළුවන්. මොකද බෝධිසත්ත්ව නිකන් සතෙක් නෙමෙයි, මනුස්ස සතෙකුත් නෙමෙයි, තිරිසන් සතෙකුත් නෙමෙයි, බෝධිසත්ත්ව කියන සුවිශේෂී වචනයක් එතෙන් එකතු වෙනවා. මේ සත්‍යයක් නෙමෙයි, සත්‍යයක් කියන එකෙන් නිදහස් වුණා. දැන් ඔය ඇත්ත කොච්චර හිටියත් ධර්මයේ දැකපු නැති හැම කෙනෙක්ම සත්‍යක් නේද? මිනිසුන් කියන්නේ හරි සත්‍යක් කියා කියලා නේද? සමහරවල් ඒ නිසා ධර්මයේ නොදත් හැම කෙනෙක්ම සත්‍යක්. ඉතින් අපි ඒකට දාලා තියෙනවා මනුස්ස සත්‍යක් කියලා. මනුස්සත්ත්ව කියලා නේ කියන්නේ මනුස්ස සත්‍යක්. ඉතින් සත්‍යක් වෙලා ඉන්න ලැජ්ජ නැද්ද? සදුරට ඈ ඒ කියන්නේ අර බල්ලා කියන සතායි මනුස්ස කියන නාමය ලැබුණත් ඒ සතායි දෙන්නගේම ජීවිතේ එකයි. වඳුර කියන සතායි මනුස්ස කියන ලැබුණත් ඒත් ඒ සතායි දෙකම එකයි. වඳුර කරන ටිකම තමයි කරන්නේ. ඌත් ගෙඩි කොළ කඩාගෙන කනවා නේද? කුමාරි නොතමි ඉන්නවා, දරු බල්ලු හදනවා, පොර කනවා, ගහමරා ගන්නවා, අයිතිය වෙනුවෙන් නේ, පලාත වෙනුවෙන්, රෑන වෙනුවෙන්, සංගමය වෙනුවෙන්, නායකත්වය වෙනුවෙන් නොයෙකුත් දේවල් කරනවා. මේ ඌනතාවය කියන එක මිනිස්සෙගේ සංසිඳෙන්නේ නැහැනේ. අපි හිතනවා මේකෙන් සංසිඳේ, මේකෙන් සංසිඳේ, මේකෙන් සංසිඳේ, මෙතෙන්ට ගියාම සංසිඳේ. මේ කොයි විදිහෙන් සංසිඳෙන්නේ? සංසිඳෙන්න තැනක් නැහැ. භෞතික ලෝකයේ ධනයට නිවන්න බෑ අධ්‍යාත්මික ගුණේ. බලයට නිවන්න බෑ අධ්‍යාත්මික සහනය ඇති කරන්න බෑ. මහා සාගරයේ දින වතුර ටික ඔක්කොම දැම්මත් ඕක නෙවෙන්නේ නෑ. මහා සාගරයේ කිමිදලා හිටියත් ඕක නෙවෙන්නේ නෑ. ඩී ෆිෂර් එකේ හිටියත් ඕක නෙවෙන්නේ. අව ටික වෙලා හිටියොත් නිවිල යනවා. නේද? ඒත් හිත නෙවෙන්නේ. හිත යන සසරට. ඒක තමයි ස්වභාවය. දැන් මොකද්ද කියන්නේ කියලා ඔයගොල්ලන්ට තේරුණාද? දැන් තේරුණා කියන්නද නැහැ කියන්නද? තේරුණා කිව්වොත් මේකට අහු වෙනවා, නැහැ කිව්වොත් මේකට අහු වෙනවා. එකක්වත් නොකියන නොයි මේ. ඒකනේ ඇනි. ආන්දරංගෙන් ප්‍රශ්න අහන්න බෑ. ආපු එක වැරදි. නේද? ආපු එක වැරදි වෙනවා. ඇවුත් බනිනෝ එහෙමද? නෑ මම බනිනවයි කියලා එකක් කරන්නේ නෑ. බනින්නේ මොකටද? විමසුන් බුද්ධියෙන් ධර්මය අසන්න. කිසිවක්ම නොදරාන අවස්ථාවට ඔබපත් වෙන කම්ම ධර්මය අසන්න. ඔබේ හිත තුල තියෙන දේවල් අස්කරගෙන අස්කරගෙන යන්න ධර්මානුකූලව. අර ඔබ දන්න මේ පොදු ක්‍රමයට නෙමෙයි, අපි ධර්මයෙන් කියලා දුන්න අස්කරන්න ඕන ක්‍රමවේදය. ඒ ක්‍රමවේදයට අස්කරොත් අස් වෙනවා. එහෙම නැතුව අර ඔබ දන්න විදියට අස්කරොත් එහෙම ඔක අස් වෙන්නේ නැහැ. මොකද ඔබ දන්නේ ගැටීමනේ. ඔබ හිතාගෙන ඉන්නේ නොයෙකුත් දේවල් අස්කරනවා කියලා ගැටීම. ඒ කියන්නේ සාලේ කාමරේ තියෙන දේවල් ඇතුල් කාමරවල වලින් ගිලින් තියනවා. සාලේ කාමරේ තියෙන දේවල් සොල් දොරේ දානවා ගිහිල්ලා. ඕ හංගන එකනේ. ඈ? එහෙම නැත්නම් ඒක විකුණලා සල්ලි කරගන්නවා. එම් දෙයක් තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ නිවීමසුන ස්වාමීනි, ඔබ වහන්සේ මේ සංසාර සාගරේ තරණය කළේ කොහොමද? එහෙම නැත්නම් මේ කෙලෙස් දුරු කළේ කොහොමද? එහෙම නැත්නම් මේ හිත ජයගත්තේ කොහොමද කියලා කෙටියෙන් අහනවා. මොකද උත්තරේ? රැඳී සිටියෙත් නැහැ, තරණය කළෙත් නැහැ. ඒ කියන්නේ නතර වෙලා හිටියෙත් නැහැ, දිව්වෙත් නැහැ. දැන් නිකන් ඔළුව නරක් වෙනවා වගේ ගතියක් ඇති වෙන්නේ නැද්ද මේක ඇහුවා? මොකද්ද මේ කතා කරන අපබ්‍රංත කතාව? නතර වෙලා හිටියෙත් නැහැ, දිව්වෙත් නැහැ. මොකද්ද කරන්නේ නැත්තේ එහෙනම්? ඇවිදගෙන ගියා. ඇවිදගෙන යන යට තමයි තරණය කරනවා කියන්නේ. දුවනවට, ඇවිදගෙන යනවට, වඩිනවට, සක්මන් කරනවට නේ ඒ ඔක්කොම තමයි ඔව් තරණය කියලා කියන්නේ. රැඳී සිටනවා කියන්නේ වාඩි වෙලා ඉන්නවට, හිටගෙන ඉන්නවට, තැම්පත් වෙලා ඉන්නවට, වැඩ ඉන්නවට, ඔය ඔක්කොම කියන්නේ රැඳී සිටිනවා. රැඳී සිටියෙත් නැහැ, තරණය කළෙත් නැහැ. මං අන්න එහෙමයි මේ ගමන ගියේ කිව්වා. මියා ඔළුව නරක් වෙන්නේ නැද්ද ඔක ඇහුවාම? ඇත්ත වශයෙන්ම ඔළුව නරක් වෙන්න ඕන ඔක ඇහුවාම. උපරිම නරක් වෙනකන් ඔක විමසන්න. මොකද ඔය තියෙන ඔළුව නම් නරක් වුණාට කමන්නේ නැහැ. මොකද කොහොමත් ඔය මේ ඔළුව අයින් කරලා අලුත් ඔළුවක් හයි කරගන්න ඕන. ඔය තියෙන ඔළුවෙන් වැඩක් නැහැ. අලුත් ඔළුවක් හයි කරගන්න ඕන. ඔය තියෙන ඔළුව ලෞකික ඔළුවක් නේ තියෙන්නේ නේ. ලෞකික ඔළුවක් තියෙන්නේ. ලෞකික ඥානයක් තියෙන්නේ. ලෝකෝත්තර ඥානයකින් හැබි ඔළුවක් හයි කරගන්න ඕන. තේරුණානේ? හා? ඒකයි ස්වභාවය. හ්ම්? මෞකිරි හදන්න බෑ වගේ કૃතිම විදියට මේක හදන්න බැරිලු. මොනවාරි ටිකක් දාලා කියයි මේක සමානයි කියලා. නමුත් අපිට තේරෙන විදියට මේ ලේ කිරි වෙලා එන පුදුම රසායනික ක්‍රියාවලිය හදන්න බෑ. පිටින් કૃතිමව හදන්න බෑ ඒක. අඩුම තරමේ කියනවා නම් කොච්චර විද්‍යාව දිනුනොත් මීපෙනි හදන්නත් බෑ. કૃතිමව ඒක මීමැත්ත ලවාම හදව ගන්නව මිස કૃතිමව හදන්න බෑ. ඒ වගේ ඔබට කවදාවත් કૃතිමව හම්බ නොවෙන දෙයක් තමයි නිවන. කවදාවත් ඒක કૃතිමව හදන්න බෑ. බාහිරින් ලේසි ක්‍රමයි හොදන්න බෑ. මොකන්ද තියෙන්නේ? සියල්ල නිදහස් කරන්න, සියල්ලගෙන්ම නිදහස් වෙන්න. මොනවද? පංච උපාදානස්කන්ධයෙන් නිදහස් වෙන්න. එකක්වත් අල්ලගන්න එපා. දෘෂ්ටියක් අතහැරලා තව දෘෂ්ටියකට මාරු වෙන්න එපා. එතකොට ඒක තරණය කළා වෙනවා. ඉන්න දෘෂ්ටියම රැඳිලා ඉන්නත් එපා. එතකොට ඔබ නතර වුණා වෙනවා. ඉන්න දෘෂ්ටිය අතහරින්න තව දෘෂ්ටියකට මාරු නොවි. තේරුණානේ? ඒක නුවණින් කරන්න. ඒකට සුවිශේෂී පුහුණුවක්, ඥානයක්, බලයක් තියෙන කෙනෙක් එහෙම කරගෙන යන විලාවකදී තමයි අර මමත්වයේ ජීවන පැවැත්ම නැති වෙලා උදා වෙනවා. මමත්වයෙන් තොර මම කියන මාර්ගයේ සිත, කය, වචනය දුවන්නේ නැතුව මම නොවේමි කියන මාර්ගයෙන් යනවා. ඇහැ ඔස්සේ යනෝ මම නොවේමි, කන ඔස්සේ යනෝ මම නොවේමි, නාසයේ දිව ශරීරයේ විදියටම වැඩ කරනෝ මම නොවේමි කියන දර්ශනය තුලින් අවදි වෙනවා. දැන් අවදි වෙලා ඉන්නේ වැරදි පැත්තේ. මම වෙමි කියන පැත්තෙන් අවදි වෙලා නේ. මම නොවෙමි කියන පැත්තෙන් අවදි වෙනවා. මම නොවි යන කෙනෙක්, එයාට අටලෝ දහම නැහැ. පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යසන කම්පති. කම්පණේ වෙන්නේ නැහැ මම නොවන මාර්ගයෙන් යද්දි. කම්පණේ වෙන්න ඕනේ දෙමුරු මනස. ඒකයි ස්වභාවය. අටලෝ දහමින් කම්පණය නොවන සිත. බලන්න මේ සියලු ධර්ම කරුණු අරගෙන මහත් වූ වීරියෙන්, මහත් වූ ශ්‍රද්ධාවෙන්, මහත් වූ ප්‍රඥාවෙන්, මහත් වූ අතහැරීමේ මානසික නිදහස වූ චේතෝ විමුක්තික සීලයෙන්, දෘෂ්ටි නොගන්නා වූ දිට්ඨිංච අනුපගම්ම සීල වාක්‍යෙප, දෘෂ්ටි නොගන්නා වූ තන මනෝ සංවර සීලය. කාය දණ්ඩේ නෙමෙයි, කාය දණ්ඩේ සීලයක් වෙනවා බාහිරේ තියෙනෝනේ. මේක මනෝ සංවර සීලය. දෘෂ්ටි නොගන්නා වූ මනෝ සංවර සීලය පුරුදු කරන්න. මනාව මේ නිකෙලස් බව, විරාගික බව, නිරෝධ සහගත බව, විමුක්තිදායක ස්වභාවය ඔබ තුල පුරුදු කරන්න, භාවිතා කරන්න, බහුලව වඩන්න, බහුලව වාසය කරන්න, බහුලව මේ ධර්මයේ ඔබ තුල තැන්පත් කරගන්න. ටික වෙලාවක් අපි මේ ධර්මය ප්‍රකට කරමු, ප්‍රගුණ කරමු. විශේෂයෙන් මොළෙහි තියෙන කල්පනා කිරීමේ ශක්තිය අනුව තමයි මේ ධර්මය ප්‍රකට වෙන්නේ, ප්‍රගුණ වෙන්නේ. මේක පුදුම බැලන්ස් එකක් කරනවා, සමබරතාවයක් ඇති කරන ධර්මයක්. පොඩ්ඩක් හරි දැන් අපි හිතපුවා වීරය කියන එක උදාහරණයකට ගමු. වීරය වැඩි වුණොත් ටක් ගාලා යනවා වැඩි පැත්තකට. අඩු වුණොත් ඒත් යනවා. හරියටම අපි සමබර කරනෝ පුජ්‍යලත්වය නොවැඩෙන තත්වයට. ඒක අර උපමා කළේ ඒ කාලේ බුදුරජාණන් වහන්සේ වීණාවක් වහිනවා කියලා. දැන් බලන්න ඒක යර අතුල්ලනේ පටිය මේ ඕනොට වැඩි තද කරොත් මිහිරි හලක් නැහැ. ගොඩාක් බුරුල් කරොත් ඒකත් නැහැ. නමුත් ඒක කාලයක් පුරුදු පුහුණු කරලා යා මෝතු නාද රටා ඇති කරගන්න පුළුවන් මහා දක්ෂ විදියට අරක හසුරවන්න පුළුවන් විදියට හුරු වෙනවා. අන්න ඒ වගේ තමයි පින්නතුනේ මේ ධර්මය කියන එකත් ගොඩනගා ගන්නේ මනාව සිත දමනය කිරීම කියන මට්ටමට සචිත්ත පරියෝදපණං කියන මට්ටමට එනවා. අරක මනාව වාදනය කිරීම මනාව වාදනය කිරීම මේක ඒ ආකාරයටයි ධර්මය ප්‍රකට කරගන්නේ, ධර්මය ප්‍රගුණ කරගන්නේ. මේක හරි අසීරු කාරණයක්. ඒ අසීරු தත්ත්වය කොච්චරද කියලා කියනවා නම් මම කියන්නේ ඒක වීර්ය තව ඕගොල්ලන්ගේ වැඩි වෙන්න ඕනේ කියන එකයි මම දකින්නේ. අසීරුයි කියලා කිව්වහම තව ටිකක් වීර්ය ටිකක් වැඩිපුර ඇති කරගන්න බෑ නේ? නැත්තම් වෙහෙස වැඩි වෙනවනේ. ඒ නිසා තව වීර්ය වැඩි කරගන්න ඕන. බුදුරජාණන් වහන්සේ මේක පෙන්වුවේ අස්ලොන් ගහක් හතකට පල්ලා. අස්ලොන් ගහක් අරගෙන දවසක ඉස්සෙල්ලම කරන්න ඕන ඒක කෑලි හතකට පලන්න ඕන. ඕගොල්ලෝ එහෙම මේ ප්‍රායෝගික කරගන්න මේ දේවල්. අස්ලොන් ගහක් ඉල්ලගෙන ඉන්න ඔය හමුදාවේ අර පොලිසිය ඉන්නවනේ අස්සයෝ නේද? රාජ්‍යංශවර වැඩ කර පොඩි ලොංගහක් දෙන්න අර අලි කෙන්දක් ඉල්ලනවා වගේ ලොංගහක් පොඩ්ඩක් මිනිස්සුන්ට ළඟට ගිහිල්ලා උගලගෙන එන්න නේද? පොලිස් අස්සයෝ ඉන්නේ. දැන් රාජ්‍යයට ලොල් නැති මේ කට්ටිය ඔක්කොම උගලන්නේ නේද? කොයින දෙක ගහක් උගලගෙන ඇවිල්ලා හැම පළලා හතට පළලා කාඩාරි කියලා පළලා එහෙම නැත්තම් ඒ සැල්ලම එක කොටසක් අරගෙන එන්නක පුළුවන් නම් මෙහාට මෙන්න හම්බුනේ හතට පළලා හතෙන් පංගුවක් මෙන්න අස්ලොන් ගහක. හෑ අස්ලොන් ගහේ හතෙන් පංගුවක් මෙන්න. ඊට පස්සේ සාමාන්‍යයෙන් මීටරයක් විතර දුරකින් ඒක තියන්න ඕන. තියලා ඈතින් ඉඳන් මට පෙන්වන්න අන්න අර තියෙන්නේ අර අස්ලොන් ගහ කියලා පෙන්වන්න ඕන. හතෙන් බලපු පංගුවක් කියලා පෙන්වන්න ඕන. එතන 16ට බලනවා කියලා කියන 16කටද කොහෙද බලන්න කියලා තියෙනවා මං හිතන්නේ. අවන්නේ හතර බලාගෙන ඉන්නකෝ ඇති. ඊට පස්සේ පෙන්නන්න. ඕක අපි අමාවක දවසක තියලා අර හෙන ගහන විදුලි සැල තියෙන. එතකොට පෙන්න අන්න අතට දේන අදින අසංගහ කියලා පෙන්වන්න ඕන. ඊට පස්සේ අරගෙන ඇවිල්ලා දුන්නා අරක දෙකට පැලෙන්න තියන්න ඕන. නෝ එකක් කරගන්න පුළුවන්ද? හතට පලා ගන්න එක දෙකට නම් කොහොම හරි පලා ගන්න. හතකට පලා කියන එක නේද? ඉතින් ඕන්න කරතහුවය. ඉතින් ඕවා හිතන්න ඕන. ඒකයි හේතුව. ඒකයි හේතුව. අන්නේ එවැනි කාර්යයක් මේක. ඈ එවැනි කාර්යයක්. ඈ එවැනි කාර්යයක්. ඉතින් එවැනි කාර්යයන් ප්‍රත්‍යක්ෂ කරන්නේ නැතුව ඒව ගැන කල්පනා කරන්නේ නැතුව කවදාවත් අපිට මේ මොලේ වර්ධනය කරගන්න බෑ. කල්පනා කරන්න ඕනේ ඒව ගැන. ගැටලු ඉදිරිපත් කරන්න පුළුවන්. සෑම ප්‍රශ්නයක් තුලම තියෙන්නේ සෑම පිළිතුරක් තුලම තියෙන්නේ ඒකට ප්‍රශ්නයක් තුල තියෙන පිළිතුරක්, පිළිතුරක් තුල තියෙන ප්‍රශ්නයක්. එතකොට ප්‍රශ්න කියන්නේ පිළිතුරු වලට පිළිතුරු ආයි ප්‍රශ්න. එතකොට මොකද අපි කරන්න ඕන? පිළිතුරයි ප්‍රශ්නේ දෙකම අයින් කරන්න ඕන. ප්‍රශ්න පිළිතුරු දෙකම අයින් කරන්න ඕන. ඒක කරන්නේ ප්‍රශ්නය පිළිතුරුයි ලෝකෙ අයින් කරලා දැම්මොත් එහෙම. යාට මොකද දැනෙන්නේ? මමත්වයේ නැති කෙනෙකුට විතරයි ප්‍රශ්නය පිළිතුරුයි නැත්තේ. මමත්වයේ තියෙන හැම කෙනෙකුටම පිළිතුරුත් තියෙනවා, ප්‍රශ්නත් තියෙනවා. සමහර අයට පිළිතුර, සමහර අයට ප්‍රශ්නයක්. දැන් සමහර පයින් යන කෙනාට මොටෝ සයිකලයක පිළිතුරක්. නමුත් කාලයක් මොටෝ සයිකලේ යනකොට එයාට මොටෝ සයිකලේ ප්‍රශ්නයක්. පොඩි වාහනයක් ගැනීම පිළිතුරක්. පොඩි වාහනයක කාලයක් යනකොට වාහනේ පොඩි වීම ප්‍රශ්නයක්. ආයිනේ ලොකු වාහනයක් ගන්න ඕන වෙනවා. ඒක තමයි ස්වභාවය. ඒක වරදක් නැහැ. කියාවක් තියෙනවා නම් ගන්න. අනම් කියන්නේ ඒක එහෙම කරන්න ඕන. නැත්නම් ඉතින් අපි වාහන වල යන ගම ඕගොල්ලන්ට එපා කියන්නේ නේ. ඒ නිසා ගන්න ඕන. නමුත් මෙතෙන්දී අපි ප්‍රශ්නය පිළිතුරු දෙකම ඉවත් කරන්න ඕනමයි. ප්‍රශ්නත් ඉවරයි, පිළිතුරුත් ඉවරයි. එතකොට කියන්න දෙයකුත් නැහැ, අහන්න දෙයකුත් නැහැ. මේ වචන කියලා කියන ඔක්කොම සංස්කාරක ධර්මනේ. මේ වචන ඔක්කොම විනාශ කරන්න ඕන, පුච්චන්න ඕන. ඒකට තමයි අනිත්‍ය කරනවා කියලා කියන්නේ. මේ වචන ඔක්කොම අනිත්‍ය කරන්න ඕන. අනිත්‍ය කියන දෙයින් පුළුස්සලා දාන්න ඕන. දැන් මේ වචන ඔබ අනිත්‍ය කරන්නේ නැහැ නේ, වචන නිත්‍ය කරගන්නවා. ආ මෙහිම බණක් කිව්වා, අර ප්‍රශ්නෙට උත්තරේ මේක, මේ ප්‍රශ්නේ කාරණේ මේක, මේ ධර්ම කාරණේ ස්වභාවය මේක, මේකේ අර්ථය මේක. අන්න නිත්‍ය කිරීම. අනිත්‍ය කරන්න හැමතිස්සෙම අනිත්‍ය කරන්න. ඒ නිසා මේ පොත්වල තියෙන හැම එකක්ම අනිත්‍ය කරලා නෙමෙයි තියෙන්නේ, නිත්‍ය කරලා. පුතජ්ජනේ බලද්දිත් ඒක දිහා බලන්නේ අනිත්‍ය කරලා නෙමෙයි, නිත්‍ය කරලා. අනිත්‍ය කියන එක තේරුම් ගන්න. අනිත්‍ය කියන්නේ අසංඛාරික තත්වයක්. අනිත්‍ය කියලා කියන්නේ ආර්ය ශ්‍රාවකයෝ වැඩ ඉන්න තත්වයක්. කිසි දෙයක් නිත්‍ය කරගන්නේ, කිසි දෙයක් අල්ලගන්නේ මොනම විදියකම දෙයක්වත්. මේවා ඕනේ කියලාවත්, මේවා එපා කියලාවත්, මේවා හරිමේ කියලාවත්, නිකන් ඉන්න ඕනේ කියලාවත්, මෙහෙම කරන්න ඕනේ ක්‍රියාකාරකම් වලේ දෙන්න ඕනේ කියලා, ඔය මොකක්වත් නැති කිසිම සංස්කාරකයක් නිත්‍ය කරගන්න නැති අවස්ථාව. ඒසා ගැඹුරින් ওই தත්ත්වය හොයාගෙන හොයාගෙන යන්න. හැම විටම තමන්ගේ පැත්තට හැරෙන්න. මේ තමන්නේ හොයන්නේ. හරිද? එතන වරදිනවා. නිතරම තමන්ගේ පැත්තට හොයන්න. කවුද මේ කරන්නා? කවුද මේ සොයන්නා? සොයන්නා ඉවත් කරන්න. මමත් එක්ක තියෙන සටනක් මෙතෙක් කාලයක් තිබ්බේ නේ, වෙනත් කෙනෙක් එක්ක සටනනේ. මේක මමත් එක්ක තියෙන සටනක්. මමත් එක්ක කිව්වට මමත් එක්ක නෙමෙයි, ඔබලගේ ඉන්න තියෙන මමත් එක්ක තියෙන සටනක්. ඔබ ඔබ සමග කරන සටන. සනන් කරන්න. පළවා හරින්න මායයා, මමත්වය, සක්කාය දිට්ඨිය කියන එක ඔබ තුලින් ඔබ එලවල දාන්න. එදා ඉඳලා ඔබට නිදහස තියෙනවා. අර තණ්හා දාසය ඇවිල්ලා ඔබට වැඩ කරන්න කියලා කියන්නේ නැත්තම් ඔයගොල්ලෝ හැම දිනාම දාසියෝ. කාගේද? තණ්හාව නැමැති මායාවේ, මමත්වයේගේ සේවකෙක් ඔබ දාසෙක්. රජෙක් වුණත් ඔබ දාසෙක්. දාසකමෙන් නිදහස් වන්න. දාසකමෙන් නිදහස් වන්න. ඒකයි වැදගත්. එහෙමනම් ධර්මය දරන්නෝ කිසිවක්